හොඳයි, තේරුවන් සරණයි හැම දිනාටම. හැම දිනමත් මේ තම ගෞරවයෙන් අපි අද පිළිගන්නවා සති ඉරිදා දින වෙන්නි පවත්න සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදීත් තම ගෞරවයෙන් මම සත්‍යීතුමට ආරාධනා කරනවා, සත්‍යීතුමානි අදත් අපිට සූත්‍ර දේශනාවක් පහදා දෙන්න ඉන්නන තුරු අපි සාකච්ඡාවට එළිමු. තේරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි ඉතාම කෘතඥතාපූර්වකව අතිශයින්ම ගෞරවයෙන් තථාගතයන් වහන්සේට අභිවාදනය කරමු, නමස්කාර කරමු, වන්දනා කරමු කෝටි ප්‍රකෝටි වාරයක්. උන්වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. අද විශේෂ සූත්‍රයක් යෝජනා කරලා නැති නිසා මම පොඩි සූත්‍ර හිතාගත්ත මේක සාකච්ඡා කරමු කියලා. තපස් සූත්‍රය ඊටෙන් කලින් පසුගිය සාකච්ඡාවලදී අපේ සාකච්ඡා මණ්ඩපයේම සමහර කල්යාණ මිත්‍රයන් සහ කල්යාණ මිතුරියන් කියපු උතුම් කාරණා ගැන අදහස නිෂ්කලංක ඉන්නකොට මතක් වෙච්ච නිසා ඒකන ඒකට උදව්වක් හැටියට, අනුමත කිරීමක් හැටියට, සාකච්ඡා කිරීමක් හැටියට කියන්න කැමති මිත්‍රයෙකු හැටියට පමණක්. එක භාවනාවක් නිරන්තරයෙන් ප්‍රගුණ කරන්න අවශ්‍යමයි. එක භාවනාවක් මොන හරික මාතෘකාවක් මූල කර්මස්ථානය කියලා කියන්නේ සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නේ. ඊළඟට සතිය සහ සම්පජාඤ්ඤ අතිශයින්ම වැදගත් දෙය. ඉරියාපත මානසිකාර්ය උදව්වට තියාගන්න ඕන. ඒක කාරණේකට සාකච්ඡා දෙවෙනි එක දැන් කියන්නේ ධාතු මානසිකාර්ය ශුන්‍යතානුපස්සනාවට යාවෙමින් පවතිනවා. ඔය පසුගිය දවස්වල කතා කර කල්යාණ මිත්‍රන් කල්යාණ මිත්‍රයන්ගේ උතුම් අදහස්මයි ඒවා. ඒ කියන්නේ ඒ පැත්තට ගියේ ඒවා. සා ධාතු මනසකාරය ශුන්‍යතානුපස්සනාවට යාවෙමින් යනවා. ඊළඟ කාරණේ විඥාන කසිනිය අර කසින ධාතුන් උතුම්මයි කියලා කිව්වා. අපිට මතක් වෙන්න ඕනේ ඥාන දර්ශනේ ඒ අපි ඉගෙන ගත්ත හැටි ලෞකික ධ්‍යාන හැටියට. එතකොට විඥාන කසිනේ එනකොට අර රූප සමතික්‍රමණය කරන්නට ලේසි තෙන්දි. රූපයක් එක්කේ නෙවෙයි යන්නේ, ආලෝකයක් සමග යනවා. ඒ නිසා අර හතරවෙනි ධ්‍යානයෙන් පසු ඊළඟට එන ආයතන රූප ආයතන වලට යනකොට ඒ රූප ආයතන කිව රූප අරූප ආයතන වලට යනකොට රූප tattve පහුරු කෙරගෙන රූප සංඥානං සමතික්කම නානත් සංඥානං මනසිකාර ඒකට යන්ට ලේසි විඥාන කසිනී කෙක් යනකොට ඒක නිසා වෙන්න ඕන එක ඉහළයි කසින අතරින් ඉහළයි වෙන්නේ. මොකද අර ආකාසානංචාතන වගේ විඥානංචාතන වගේ තත්ත්වයන්ට පාසි රූප සංඥා නැති නිසා. ඊළඟට අප අර මූල කර්මස්ථානේ තියාගන්නවා වගේම මතක තියෙන්න ඕන සමාහිතෝ යථාභූතං පජානා සමාහිත වෙනාම තමයි යථාභූතේ ප්‍රජානනය කරන්න පුළුවන් වෙන්නේ, තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒතොට විපස්සනාව සිද්ධ වෙනවා අප දන්න නිසා. ඊළඟට දුක්ඛය ආදීනවය දකින්ට අවශ්‍යමයි. දුක්ඛය සහ ආදීනවය දකින්ට අවශ්‍යමයි. වැදගත් දෙයක් කියන්න කැමති මේ චීන එවගේම සෙන් කාගේ හරි මයික්‍රෝෆෝන එක කොනලා තිනවා. සත්‍යාබෝධයට පෙරත් සංසාර පලන්න, පතුර අදින්න, අමඳින්න කියනවා. සත්‍ය අවබෝධයෙන් පසුත් දර පලන්න, පතුර අදින්න, අමඳින්න කියනවා. ඒක හොඳ කතාවක් තේරුම් ගන්න. අපි ඒ තපස් සූත්‍රේ සාකච්ඡා කරමු. ඒකං සමයං භගවා මල්ලේසු විහෙරති උරුවේල කප්පන්නාම මල්ලානං නිගමෝ. ඒ මල්ල රටේ උරුවේල කප්ප කියන නිගමයේ වෙළඳ නගරේ තථාගතයන් වහන්සේ වැඩින්න කාලේ. අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසිත්වා පත්ත චීවර මාදාය උරුවේල කප්පම් පින්ඩාය පාවිසි. තථාගතයන් වහන්සේ උදාසන සිවුරු ඇඳ පෙරවලා සිවුරු දෙපට සිවුරෙන් වෙන්න ඇති වාරගෙන පත්ත චීවර පාත්‍රය සිවුර අරගෙන උරුවෙල කප්පේ පින්ඩාය චරිත්වා ඒ උරුවෙල කප්පේ කියන නගරයේ නිගමයේ පිඩු පිංස හැසිරලා පච්චා බත්තම් පින්ඩ පාටි පටික්කන්තෝ දවල් දානයෙන් පස්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කිව්වා, "ඉදේවතාවත්වං ආනන්ද හෝවි යාවාහම් මහවදං අජ්ජෝගාහ පිදිවා විරාය." ආනන්ද, ඔයා මෙහි ඉන්න මං මේ මහවණේට යනවා දිවා විරණේ සඳහා කියලා. ඒවම් බන්තේති කෝ ආයස්මානන්දෝ භගවතු පච්චසෝසි. අතකෝ භගව මහවණං අජ්ජෝගහිත්වා අඤ්‍යතරස්මින් රුක්කමූලේ දිවා විහාරං නිසීති. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ මහා විහාර මහා වනයේට වැඩලා දිවා විහරණය සඳහා ගහක් මුල උන්වහන්සේ වැඩ හිටියා. අතකෝ තප්පුසු ගහපති යේන අස්මන් ආනන්දෝ තේන ප්‍රසන්තං. තපුස්ස කියලා මේ ගෘහපතිවරයේ මහත්මේ ආනන්ද හාමුදුර ළඟට ආවා. ඇවිල්ලා ආනන්ද හාමුදුරට නමස්කාර කරලා, එතකොට තථාගතයන් වහන්සේට ආදරේ තියෙන කෙනෙක් බව තේරෙන තථාගත ආනන්ද හාමුදුරට වැඳලා පැත්තකින් වාඩි වෙලා ආනන්ද හාමුදුරට මෙහෙම කිව්වා. ඔන්න හොඳ දෙයක් තේරුම් ගන්නටි. මයම් භන්තේ ගිහි කාම භෝගිනෝ. භන්තේ ස්වාමීන් වහන්සේ, අප ගිහි කාම භෝගින් කාමාරාම කාමරතා කාම සම්මුදිතා. කාමයට ඒ කියන්නේ ඇස් ඉන්ද්‍රිය පිනවන්නට ඇල්ලා ඉන්නවා. ඉන්ද්‍රිය පිනවීමේ යෙදෙනවා. කාම සම්මුදිතා ඒකේ මුලාවට පතුල නැත්නම් ආනන්ද ජනක ලෙස ඒක අගේ කරමින් සිටිනවා. තේසන්නෝ භන්තේ අම්හාකං. ඒ විදිහට භන්තේ ස්වාමින් වහන්සේ ආනන්දහන්ට කියන්නේ තපුස්ස. ඒ විදිහට ඉන්න අපට ඒ කියන්නේ ගිහි කාම භෝගී, ගිහි කාම භෝගී නම් කාමාරාමානම් කාමරතානම් කාම සම්බුදිතානම් හොඳයි. ඒ කියන එක තේරුම් ගන්න හොඳයි. පපාතෝ වික්ඛායති යදිදන් නෙක්ඛම්මං. මේ නෙක්ඛම්ම කියන එක ප්‍රපාතයක් ඇතුළත පේන කියන වැටෙන තනක් ඇති. ප්‍රපාතයකට ඇද වැටෙනවා වගේ තමයි තේරෙන්නේ. ඒ වගේන් අයින් වෙන්න උනහම. එතකොට ඒ සිතිවිල්ල ඒ කාටත් පොදු දෙයක් බව මතක තියෙන්න ඕන. ඒ අංශෙට ඉදිරියේ ඉන්නේ නැත්නම් ටිකක් ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නෛෂ්කම්මේ ප්‍රපාතයක් හරි තම තේරෙන්නේ කියලා තපුස්ස ආනන්දහන්ත කිව්වා. ඊට පස්සේ තපුස්ස ආයිත් කියන ආනන්දහන්ත සුතම් මේතම් භන්තේ. අපි මෙහෙම අහලා තියෙනවා ස්වාමීනි, "ඉමස්මින් ධම්ම විනයේ මේ තත බුදුරජාණන් වහන්සේගේ ධම්ම විනයෙහි ධාරානම් ධාරානම් භික්ඛූනම් තරුණ පයිසී ඉන්න භික්ෂූන්ටත් නෙක්කම් භික්ෂූන්ගේ නෙක්කම් මේ චිත්තම් පක්කන්දති පශීදති සන්තිත්තති විමුච්චති ඒතන් සන්තන්ති පස්සතු." ඒ ඇත්තන්ගේ තරුණ භික්ෂූන් වහන්සේලාගේ හිත විමුක්තියට බැස ගන්නවා. විමුක්තිය පැත්තට නැමිලා තියෙනවා. ඒක අගේ කරනවා. ඒකේ ඉන්නවා. ඒ වගේම විමුක්ත වෙනවා ඇතු. ඒතං සන්තන්ති පසුතෝ, ඒක සාන්තයි, ඒක මිහිරි කියලා හිතනකොට ඒ ඇත්තන්ගේ මේ සිත ප්‍රසන්න වෙනවා, යහපත් වෙනවා. තයිදම් බන්ති මස්මින් ධම්ම විනේ බික්කූනම් බහුනා ජනෙන විසභාග. ඒක තමා ආනන්දහාමුදුරනේ මේ තථාගතයන් වහන්සේගේ අභාග්‍යතුන් වහන්සේගේ ධර්ම විනයෙහි මේ බොහෝ දෙනාගේ එක්ක තියෙන අසමානත්වය උන්නේකයි යද්දන්නේ එක්කම්ම. මේ නෙක්කම්ම කියන එක තමයි තථාගත ශාසනේ සම්පූර්ණ අනිත් ඒවට වඩා වෙනස් තැන කියලා. එතකොට ආනන්දහාමුදුරු කියනවා, අත්තිකෝ ඒතං ගහපති කතා භාවතං භගවන්තං දස්සනාය. ගහපතිය හොඳ පඬුරක් තියෙනවා, පණිවිඩයක් තියෙන තථාගතයන් වහන්සේ දකින්ට හොඳ අවස්ථාවක් ඒක. අපිට මේක අරගෙන ආයාම ගහපති එන භගවා තේනුපසං කමිසාම, අපි යමු භාග්‍යතුන් වහන්සේ ඉන්නේ දිහාට. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මේ ගැන කියමු. යථානෝ භගවා ව්‍යාකර්ෂති තථා නන්දාරිසාම. භාග්‍යතුන් වහන්සේ අපිට මොන හරි විස්තරයක් කරනවා නම් අපි ඒ විදිහට ඒක තේරුම් ගන්න. එතකොට ආනන්දහාමුදුරුවෝ එයත්තර කිවි අපි ඒක තේරුම් ගන්න බුදුහාමර කියන හැටියට. මේක හොඳ දෙයක් අපිට බුදුහාම හම්බෙන්න යන හොඳ අවස්ථාවක් කියලා. ඒතර තපොස්ස කොහමද බුදුහාම තුඟක් ආදරය ඇති නැත්නම් ආනන්දහාමුදුරුවෝ එක පාටේ යත්ත එක්කන් යන්නේ නැහැ එහෙම. ඊවම් භන්තේති තපොස්සෝ ගහපිට ආස්මතු ආනන්ද පච්චස්සෝසි. හොඳයි කියලා කිව්වට පස්සේ අතක ආස්ම ආනන්දෝ තපොස්සේන ගහපිටන සද්දින් යන භගවා තේනු ප්‍රසංක. මම පාලි ටිකක් අයින් කරන්න කතන්දර ඉවරන තුරනේ. ඒ හොඳයි කියලා තපුස්ස ගහපතිත් එක්ක මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහලා බුදුරජාණන් වහන්සේට වැඳලා පැත්තකින් වාඩිවෙනවා. වාඩි වෙලා ආනන්දහම් බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වා, අයම් බන්තේ තපුස්සෝ ගහපතිව මහ බන්තේ, මේ තපුස්ස ගහපති මෙන්න මෙහෙම කිව්වා. දැන් අර කතාව අපි බන්තේ අපි ගිහි කාම භෝගී කාම ඒ මැලිලා කාම අගේ කරමින් කාමයෙන් මුලාවට පත්තලා අපි ඉන්නේ. අපි එහෙම ඇත මේ නෙක්කම්ම කියන එක එහෙම වූ අපට මේ නෙක්කම්ම කියන එක ප්‍රපාතයක් වගේ තමයි හිතෙන්නේ. කියන්නේ වැටෙන තැනක් කියලා ප්‍රපාතයක් කියලා තමයි හිතෙන්නේ කිව්වා. දපසේ මේ ධම්ම විනයෙහි තරුණ භික්ෂුන් වහන්සේලා ගේ සිත නිෂ්කම්මයට බැහැ ගන්නවා. මේ බොහෝ ජනයත් එක්ක සම්බන්ධ කරාම මේ ධර්ම විනයෙහි තියෙන සැසඳුවාම බොහෝ දෙනත් එක්ක මේ ධර්මයේ තියෙන විශේෂය එනෝකයි කියලා නිකම්ම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ටික ඒව මේ තං ආනන්ද ඒ මේ තං ආනන්ද ආනන්ද ඒක ඒ විදිහමයි ඒ විදිහමයි. ඔන්න ඊට පස්සේ දැන් මේක විශේෂයෙන් සිහිපත් වුනේ වෙසක් සමය නිසා. අපි ඒ ගැන සාකච්ඡා කළ නිසා වෙසක් කිට්ට මේ මම හිතුව අපි සාකච්ඡා කරමු කල්යාණ මිත්‍රයනුත් සමග කියලා. මයිහම්පිකෝ ආනන්ද ආනන්ද මට පුබ්බේව සම්බෝධා සම්බුද්ධත්වයට පූර්ණ අවබෝධේ පුර සම්පූර්ණ අවබෝධේ එන්ට කලින් ඒ කියන්නේ මාලිගාවෙන් පිටවෙලා ගිහිල්ලා අවුරුදු 5ක් 6ක් තිස්සේ විඳ විශාල මහන්සියක් දරුවානේ. දුක් දුන්න ශරීරයට අවුරුදු 4ක් විතර දුක් දෙන්න ඇති මං හිතන හැටියට සම්පූර්ණ. ඊට පස්සේ ඒ බෝධිසත්වයන් වහන්සේට මෙහෙම හිතුණලු, සුසිද්ධාර්ථ දැන් විශාල සම්පූර්ණ රජකම ලැබෙන්න හිතේ මුළු ಭಾರತයේම රජකම ශක්ති পদවිය අධිරාජ්‍ය পদවිය පවා ඔක්කොම කිව්වා. නැකත් කරුව කිව්වා අනිත් ඔක්කොම කිව්වට ලැබෙනවා කියලා ඒත් දාලා ගියේ. අපි දන්න සිදුහත් තිබිච්ච සැප. එහෙම සිදුහත් බෝසතාණන් මෙහෙම කියනද. එතකොට මේ බෝධිසත්වයන් වහන්සේට මෙහෙම හිතනවලු. දැන් කැලේ ඉන්නේ, කැලේ හරි වෙන කුටියක හරි කොතන හරි ඉන්නකොට මෙහෙම හිතනවා. සාදු නෙක්ඛම්මං සාදු පවිවේකු. මේ නෙක්ඛම්ම කියන එක ඉතාම හොඳ දෙයක්. පවිවේකු මම තේරුම් ගන්නයි කියන්නේ මේ සමහර වචන මේ ධර්ම සාකච්ඡි පාවිච්චි කරන්නේ අපිට ඔළුවට යන්න උන නිසා පමණයි. අයින් ගහලා ඉන්න එක, අයින් වෙලා ඉන්න එක. මං කියන්නේ එක්සෙට් ගන්න කියලා පුළුවන් තරම් එක්සෙට් ගන්න උන හයිවේස් වලින්. මේ පවිවේකයේ කියන එක හොඳ දෙයක්. එන්න බෝසතාණන් වහන්සේට හිතේ නැහැ. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේට මාලිගාවෙන් ගිහිල්ලා ඒ වනාන්තරේ භාවනා කරනකොට ඒ හිතිච්ච දේවල්. තස්සමයන් ආනන්ද නිකම් මේ චිත්තන් නපක්ඛන්දති නපසීදති නසන්තිත්‍තති නවිමුච්ඡති ඒතං සම්තන්ති පස්සතු. ඒක සාන්තයි කියලා හිතුවක් නයිස්කම්මේ මගේ හිත ඒකේ බැහැගෙන තියන්නේ නයිස්කම්මේ. දැන් ඒතොට හිත කන්ටුනේ මාලිගාව දාලා අප ගැන නෙවෙයි මේ කතා කරන්නේ. අපි කියන්නේ ලෙට් ගෝ කියලා හැම දෙයකටම එහෙම දෙයකින් එක්සිට් ගන්න එක ආයුබෝවන් කියන එක. ඒ නයිස්කම්මේ හිත බැහැ ගන්න. තස්සමයිහං ආනන්ද ඒතදෝසි. ආනන්ද මට මෙහෙම හිතුණා. කෝනු කෝහි ඒතු කෝපච්චෝ. ඇයි මොකද හේතුව, මොකද මේකට තියෙන පසුබිම? යේන මේ නෙක්ඛම් මේ චිත්තං නපක්ඛන්දති නපස්සීදති. නෛෂ්කම්මී මේ චිත නෛෂ්කම්මියට බැහැගන්න නැත්තම්, නෙක්ඛම්මයේ අගේ දන්න නැත්තම්, ඒක ඉන්නේ නැත්තම්, ඒක සාන්තයි කියලා දැකලත් ඒකට යන්න බැරි නම් ඇයි එහෙම වෙන්නේ කියලා ඔන්න බෝසතාණන් වහන්සේ හිතනෝද? එතන නයිස්කම් කියන්නේ ගෙවල් දොරවල් අත්තක් දාන යන්නම කියන්නේ. දැන් සිද්ධාත් වෙනකොට මාලිගා දාලා බොහොම රමණීය මිත්‍රයන් මිතුරියන් බිරිඳක් දරුවන් අයින් කරලා ඔටුන්නක් අයින් කරලා ආපු කෙනේ. එතකොට නයිස්කම් මෙතෙන්දී ඊට වඩා වැඩි දෙයක් වෙනවා. ඒකත් එක්ක තමයි නමුත් ඊට වඩා වැඩි දෙයක් වෙනවා. ඔන්න හේතුව කාමේසුකෝ මේ ආදීන වූ අදිත්තු. මේ කාම කියන දේවල් ද අපි දන්නවා. එතකොට ඒක පහත් කර සලකන්නත් එපා. ඉන්ද්‍රිය පිනවීම කියන එක තමයි සාමාන්‍යයෙන් අපි කාලය ගත වෙන්නේ ඉන්ද්‍රිය පිනවීමෙන්. ඒක තේරුම් ගන්න ඕන. හැම සත්වයක හැටියට දැන් අපි මේ මනුස්ස පෘථිවිය හරහා යන්නේ, මේ මනුස්ස ශරීරයක් ලැබුවු ඇත්තන් හැටියට ඉන්ද්‍රිය පහක් පිනවන්න හදනවා. ටිකක් ඉතිහාසය ගියොත් එහෙම මනුත් පිනවන්න හදනවා සංකල්ප ඔස්සේ. එතකොට කාමේසුකෝ මේ ආදීනවෝ අදිත්තු. මේ කාම කියන දේවල් ගැන ඒකේ තියෙන බියකරු පැත්ත දැකලා නැහැ තාම. මේ සිද්ධාත් හිත නැහැ හොඳද? බෝසතාණන් වහන්සේ කාමේ තියෙන බියකරු පැත්ත, අවාසිදායක පැත්ත ආදීනවේ දැක්කේ නැහැ. සෝතමේ අබහුලීකතු. ඒ කාමයේ ආදීනවය දකින්න එක මම ප්‍රගුණ කරලා නැහැ. නෙක්ඛම්මේ ච ආනිසංසෝ අනිදිගතු. මේ අයින් වීමේදී ඈත් වීමේදී හැම දෙයකම ආයිබෝවන් කියන ඒකේ වාසිය ආනිසංසය ප්‍රතිඵලයේ ඒකෙන් ලැබෙන සොම්නස තේරුම් ගත්තේ නැහැ. අනදිගත්තු. සෝච මේ අනාසේවිතු. ඒක මං බහුල වශයෙන් මා ඒක හිතලා කතා කරලා ක්‍රියා කරලා නැහැගෙන. තස්මා මේ නිකම් මේ චිත්තන්න පක්ඛන්දති. ඒ නිසයි මේ නයිස්කම්මේ සිත බහැ ගන්න ඇත්තේ නපසීදෙති. තස්සමයන් ආනන්ද ඒතදෝසි. ඒකට තව ඊට කලින් තව එක වචනක් තියෙන නිෂ්කම්මී පැහැදෙන්නේ න සම්තිත්තති න විමුච්චති ඒතං සම්තන්ති පස්සතු. ඒක සාන්තයි කියලා දැක දෙක ඒකෙත් ඉන්නේ ඇත්තර කාමී ආදීනයන් ගන්න තින්ද. මොකද ඉන්නේ විදිහක් දන්නේ නැහැ මේකයින් වුණා. තස්සමයන් ආනන්දේ තද හෝසි. මට මෙහෙම හිතුණා ඒකට. සචේකෝ අහං කාමේසු ආදීනවන් දිස්වා මම කාමෙහි ආදීනවේ භයානක පැත්ත කාමේ මට දෙන දුක්ඛන්දරාව දැකලා ඒ ආදීනවේ දැකීම තම බහුලී කරෙයන් බහුල වශයෙන් කරනවා නම් ඒ ආදීනවේ දකින්නේ නික්කම්මේ ආනිසංසං අධිගම්ම තං ආසේවේයන්. ඒතොට යටි හිතුණා මම නිෂ්කම්මේ ආනිසංස අවබෝධ කරගෙන තේරුම් අරගෙන තන් ආසේ වෙයියන් ඒක සේවනය කරොත් ඒක පුරුදු පුහුණු කළොත් තානං කෝපන ඒතං විද්දති. අනේ වෙලාවට මට හිතා ගන්න පුළුවන් මම මේ තේරන බසින් කියන්නේ තානං කෝපන ඒතං විද්දති කියන එක. ඒ කියන්නේ එතෙන්දී ඒක සිද්ධ වෙන්න අනිවාර්යෙන් ඉඩ තියෙනවා. යන්නේ කම්මේ චිත්තම් පක්ඛන්දී පසීදී සම්තිත්තේ විමුච්චේ තන් සම්තන්ති පස්තු. නයිස්කම්මේ සාන්තයි කියලා දකිනකොට ඒ නයිස්කම්මේ හිත බහගන්න. ඒ කියන්නේ දැන් අපි දන්න විදිහකට තව කිව්වොත් එහෙම හිමින්ද ඥානපත්ත පළවෙනි ඥානෙට එනවා. ඒ වගේ தත්ත්වයක්. ඒක අපි ඕන්නේ හොඳද? ඒකට උන්වහන්සේ නම් කොහොමදත් අත්තකෝ ආනන්ද අපරේණ සමේන ඊට පස්සේ කාලකේට උටු ගිය අලුත වෙන්නදී ඔක වෙන්න ඇත්තේ. යාලුතෝ ඉතින් ඒ චැරිනේ අවුරුදු 6 තුලදී සිද්ධ වෙච්ච දේනි කියන්න ඇත්තේ. අපරේණ සමේන ඊට පස්සේ කාලෙක කාමේසු ආදීන වන්දිස්වා මේ සිද්ධාර්ථයන් වහන්සේ කියන්නේ කාමේ ආදීනවේ අවාසිදායක පැත්ත බියකරු පැත්ත මට දෙන වදය කාමේ මට දෙන දුක දැනගෙන මං යාදීනවේ දැකීම බහුලවස්යෙන් කළා. නෙක්ඛම්මානි සංසං අධිගම්ම නෙක්ඛම්මේ වාසිය නෙක්ඛම්මේ දෙන සුවය නෙක්ඛම්මේ දෙන ශාන්ත භාවය මං තේරුම් අරගෙන ඒක ප්‍රගුණ කළා. එහෙම ප්‍රගුණ කරාම තාස්සමයන් ආනන්ද නෙක්ඛම්මේ චිත්තම් පක්ඛන්දති පසීදති. එතකොට ආනන්ද මගේ හිත නෛෂ්කම්මීයේහි තේ නෛෂ්කම් කියන වචනේ අපි තේරුම් ගන්න ඕන හොඳද? ඒ කියන්නේ කන්තකස්සයා පිටින් ගියේක නෙවෙයි දැන් මෙතන මතක තියෙනවා. එතකොට නික්කම්මේ සිත පැහැදෙනවා බැස ගන්නවා ඒක ඉන්නවා ඒතං සම්පන්ති පසතු ඒ ඒ නයිස්කම්මේ කියන එකේ සාන්තයි කියලා දැනගත්තා ගමන්. ඒ කියන්නේ කාමයට ආයිබුවන් කියලා ලෝකයේ එක්කෙන්ට ඕන කියන අදහස මගෙන් අයින් වුණාම ලෝකයක් ලෝකේ එක්තරා කෙනෙකු හැටියට මං ඉන්න ඕන සත්වෙක් හැටියට ලැබිච්ච ඉන්ද්‍රියන්ති කපිනවලා ඒ කියන්නේ සංඥා වේදනා දෙකත් එක්ක පුරබදන්ට යන්නතු මේක ලොකු ආසාදයක් දෙනවනේ මේ ස්නායු පද්ධතියත් එක්ක ගියාම ඒක නෙවෙයි සත්‍යය කියන්නේ තේරුම් ගැනීම. එහෙම වුණහම ආනන්ද සෝකෝ අහං ආනන්ද විවිච්ඡේව කාමේහි. එහෙම වුණහම ආනන්දේ මම කාමයන්ගෙන් සම්පූර්ණයෙන් අයින්ගලා ඒ කියන්නේ කාම ඡන්ද කියන එකෙන් ඕනින් හිත නිදහස් කරගෙන අනිත් අකුසලයන්ගෙන උත්ිතයන් කළා සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පතමංජානං උපසම්පජ්ජ බිහෙරාමි. එහෙම වුණාම මම අර පළවෙනි ධ්‍යානට අපිව දන්නවා අලුත් අය ඉන්නවනම් දැනට අදපමණක් ආපු ධර්ම සාකච්ඡාදී කරුණ කියන මෙතන ඉන්න ධර්මදර කල්යාණ මිත්‍යන් සහ කල්යාණ මිතුරියන් සියතු විස්තර කරා ඒ විතක්ක ਵਿਚාර සහි තියෙන ඒ කියන්නේ කල්පනාකාරීත්වයේ කියන එක වචන තාම ගොනු කරගෙන හිතේ යන කතා එකත් එක්කින පළවෙනි ධ්‍යානයේ තියෙනවා. හැබැයි ඒක විවේකයෙන් උපම් ප්‍රීති සුඛයක් තියෙන පටමජ පළවෙනි தත්ත්වයේ මනස කාමයන්ගෙන් අයින් වුණාම මනස එන කල්පනාකාරී தත්ත්වය. ඒ කියන්නේ දැනට මනස පළවෙනි ධ්‍යාන නැත්තම් ඒ කියන්නේ විපස්සකෙක් නෙවෙයි නම් හැමතිස්සෙම කාමච්ඡන්ද ව්‍යාපාදත් එක්ක තම මිශ්‍ර වෙලා යන්නේ. ඊට සමාන්තරව ඉතින් අනිවාර්යෙන් කම්මැලිකම උද්දත භාවයේ ඒවා එනවා. මේක කරගන්න දන්නේ නැති කම එනවා ඊට පස්සේ. තස්සමයන් ආනන්දි මිනා විහාරේ නිවිහෙරතු මම මේකෙන් ඉවර කරන්න. මොකද මීට පස්සේ එන දේවල් සමානයි. මේක සමානයි. එතකොට මේකෙන් හොඳට ඉගෙන ගන්න මේක හොඳ වචනයක් තියෙනවා. ආනන්ද මේ විදිහට මේ විහෙරණයෙන් ඉන්නකොට කාමසහගත සංඥා මානසිකාරා සමුදාචරන්. කාමසහගත සංඥාසහ මානසිකාර එන්න පටන් හිතේනවා මොනවා හරි. ස්වස් මේ ආබාධ අන්න ඒක තමයි මට ඒ වෙලාවට මං හිතන මේක තමයි මේකේ තියෙන ආබාධේ. සියයතාපි ආනන්ද සුඛින දුක්ඛං උපජ්ජී යාවදී ආබාධ. ඒ කියන්නේ සුවසේ ඉන්න කෙනෙකුට ලෙඩක් හැදුනා වගේ පළවෙනි දිහාන ඉන්න කෙනෙකුට කාමසාගත සංඥා මානසිකාරේ ඉන්න පටන් ගත්තොත් මනසට ඒක තමයි ආබාධේ. කියලාටි එරුංගත් බෝසත් සිද්ධාර්ථ දැන් මේකේ උඩට දැන් අපි දෙවෙනි ධ්‍යාන දානවා. දෙවෙනි ධ්‍යාන කොට පළවෙනි ධ්‍යානයේ තියෙන දේවල් තමයි මේ දුකට හේතු වෙන්නේ කියලා මේ ඒ කොහොම අපි දන්නේ නැද මම ඒකට යන්නේ. තව මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ මේක අපි නතර කරමු. ඒකෙන් පස්සේ දෙවෙනි කොටසට යනකොට වැදගත් තව හොඳ දෙයක් තියෙනවා. ඉගෙන ගන්න මේ ධර්මාර්ගයේ නිරන්තර ගමන් මාර්ගයේ යන ඇත්තන්ට දැනුම සඳහා නෙවෙයි මේ ගමන් මාර්ගයේ සඳහා යන ඇත්තන්ට මේකට බැහැගත් ඇත්තන්ට අපිට කරන්න පුළුවන් කියලා හිතපු මිත්‍රයන්ට මිතුරියන් හොඳ දෙයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි ධර්මය අහන්න කැමති මේ කරුණානුව ධර්ම සාකච්ඡා අතරන්න මම පිළිතුරු දෙන කෙනෙක් නෙවෙයි. මාත්‍රිමි ධර්මය අහත් සම්මා සම්බුදු සරණයි. කල්යාණ මිත්‍රයන් වුණාට පිං. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. දැන් මම කල්ලාන මිත්‍රයන්ට ආශිර්වාද කරනවා. අපි සාකච්ඡාවට ලැබෙමු. සතිතුමා බොහෝ කාරණා පැහැදිලි කරපු නිසා මේ ආරම්භයක් හැටියට මම මේ නෛෂ්කර්මයේ කම්මේ කුමක්ද කියන කාරණාව පොඩ්ඩක් නැවත මතක් කරගන්න කැමතියි. ශ්‍රීමති මහත්මිය මම ඔබතුමිට මේ දේශනාව. හැම දිනක්ම සිරුවන් සරණයි. අවසරයි සතිතුමාගෙන්. සතිතුමා බොහොම පිං පැහැදිලි කිරීමට නෛෂ්ක්‍රම්‍ය කියන එක ගැන හිතනකොට අපි මේ සූත්‍ර දේශනාවෙත් සඳහන් වෙනවා කාමභෝගී ජීවිත ගත කරන කෙනෙක් අහපු ප්‍රශ්නයක් වශයෙන්. එතකොට කාමභෝගී ජීවිතයක් ගත කරනවා කිව්වහම අපි එදිනෙදා ජීවිතයේදී ගිහි ජීවිත ගත කරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් ධම්ම වශයෙන් ඇස කන නාසය දිවකය මනසින් අරමුණු අරගෙන ඒවා ගැන සතුට වෙලා ඇලෙමින් ජීවත් වෙන එක තමයි බොහෝ විට සිදු වෙන්නේ. ඒ නිසා තමයි අපේ සිත් නිවර්ණ වලින් වෙහිලා තියෙන්නේ. අපිට නිවන් මගට නිදහස් වීමට නිදහස් වීම වෙහිලා තියෙන්නේ. එතකොට මේ ගැන අවබෝධ කරගෙන සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් යෝනිසෝ මනසිකාරෙන් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් යම්කිසි කෙනෙක් ඒ කාමයන්ගේ ආදීනව දැක්කහම ඒ කාමයන්ගේ ආදීනව වලින් නිදහස් වෙලා විමුක්ති සුවය සොයාගෙන ඒ කියන්නේ සම්මාදිටියටපත් වෙලා නිර්වාණ මාර්ගය කරා යන මාර්ගයට කැමති වෙලා ඒ පැත්තට හැරෙන එක තමයි නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ. එතකොට ඒක සඳහා තමයි කාමයන්ගේ ආදීනව දැකීම මෙතන මේ වැදගත් වෙනවා කියන විදිහට තේරුම් ගත්තේ. නෛෂ්කර්මයේ කියන එකෙන් මම අදහස් කරේ ඒ ආකාරයට කාමයන්ගෙන් ඈත් වෙලා ජීවත් වීම කියලායි හිතන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය බොහොම පිං. මම සේන මහත්මයාට කියවෙන කැමති සේන මහත්මයා. තෙරුවන් සරණයි. ඔව් නෛෂ්කර්මය කියන එක මට තේරුම් ගත්ත දැන් යමක් අත්හැරීම කියන එකයි. නෛෂ්කම්ය නිකම්ම කියන වචනේ සංස්කෘතෙන් එනකොට නෛෂ්කම්ය කර්මනෙලිය එතකොට කිවෙන අදහසක් එනවා. බුදුසරණයි. ඔකේ බුදුසරණයි සතුටුමා. බොම්පින් තේරුම් කළ දුන්නට නෙක්කම්මය නැත්නම් නයිස් කර්මය මම හිතනවා ක්ලාර කියලා ඒක ගැන මම තේරුම් ගත්තේ දැන් බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරයන් අපි කියන නයිස් කර්මය කරයි කියලා සමායන සිනමාතේ සමායන මම මේ සතිතුමා අපිට කිව්වේ සතිතුමානේ නයිස් කර්මය නෙවෙයි නයිස් කම්ම කියලා කියන්න කියලා නේද නයිස් කම්මේ කියලා කියන්නේ නෙකම්ම කියලා වචන පාවිච්චි කරාන්දක අපිට හොඳටම ඇති පාලියේ අපි දන්නවනේ සංස්කෘතට වඩා තේරවාදීන්නේ අපි ඒක කියන්නේ නෙකම්මේ කියලා තේරු බුදුසරණයි දැන් බොම්පින් නෙකම්මේ කියමු තකොට නෙකම්මේ කියන එක දැන් සිද්ධාර්ථ කුමාරයෝ ඒ මාල්ගාව ඇතරලා යනකොට සිද්ධාර්ථ කුමාරයන්ගේ නෙකම්මේ තිබුණයි කියනවා එතන ඒ කියන්නේ එතන සිද්ධාර්ථ කුමාරයන්ට කිසිම චිත්ත පීඩාවක් ඇති වුණේ නැහැ ඒක අතහැරලා යන. ඉතින් ඒ අතහැරීමේ ශක්තිය සිතේ තියෙන අතහැරීමේ ශක්තිය තමයි මේ නෙක්ඛම්මය කියන එක හැටියට මම තේරුම් ගත්තේ. ඒක තමයි පුරුදු කලේ නෙක්ඛම්ම පාරමිතාව හැටියටත් ඒක පුරුදු කරන එක. ඉතින් මෙතනදී මේ නෙක්ඛම්මයට බාධා වෙන්නේ සත්‍යතුමත් අපේ ශ්‍රීමති මාත්මයත් කිව්වා වගේ කාමය තමයි ඒකට ඇලීම තියෙන නිසා දැන් අපිට අපේ දරුවෙක් අපෙන් වෙන් වෙනකොට අපේ තියෙන ඒකට අකමැත්තක් මොකද දරුවට තියෙන ඇලීම නිසා දරුවව දාලා යන්න බෑ නැත්නම් දරුවා යනවට අකමැත්තක් ඒ නෙකම්මේ නැති කම ඒක කියන්නේ ඒක සිතෙන් අතහරින්න බෑ සිතේ එක බැඳීමක් තියෙනවා මොකක් හරි බැඳීමක් තියෙනවා ඒ බැඳීම නැති කිරීම තමයි මෙතන නෙක්ඛම්මය කියන එකෙන් මම අදහස් කළේ ତොත එතෙන්දී දැන් මෙතෙන්දී භාවනා කරන කෙනෙකුට උනත් මේක අත්‍යවශ්‍යම දෙයක් මොකද අපි ආනාපාන සතිය නැත්නම් හුස්ම රැල්ල දිහා ඒක දිහා බලාගෙන ඉන්නකොට එතෙන්දී අපිට නෙක්ඛම්මය පුරුදු වෙනවා මොකද අපිට ඒකද සද්ද ඇහෙනවා සද්ද ඇහෙනවා එක එක දේවල් මතක් වෙනවා ඒවට සිත දුවනවා ඒ පස්සේ ඒක සිත දුවනවා ඒක සාමාන්‍ය වෙන දෙයක් ඒක තමයි සිතේ ඇති ඉතින් ඒක වෙන්නේ මොකද කියලා බැලුවොත් ඒක වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ සිතේ තියෙන ඒ කාම වේග නිසා සිත උහුල ගන්න බැරුව යනවා එතෙන්දී ඒක එකින් පැනලා වෙන තැනකට යන ගතිය තමයි මේ නිකම්මේ නැති කම නිසා දැන් ධර්ම කාරණයක් කියනකොට උනත් එයාට බලන්න හිතෙනවා පොත බලන්න හිතෙනවා නැත්නම් වෙන පිටුවක් බලන්න හිතෙනවා වෙන දෙයක් බලන්න හිතෙනවා එතනත් වෙන්නේ මේ නෙක්ඛම්මේ නැතිකම නිසා තමයි මට හිතෙන්නේ මේකට අපිට මේ දැන් මට එහෙම වෙන්නේ ඒකට ફોකස් කරලා කන්සන්ට්‍රේට් කරගෙන ඉන්න බැරි කම ඒ කියන්නේ ආසස ප්‍රාසසයට ඉන්න පුළුවන් වෙන්නේ නෙක්ඛම්මයේ පුරුදු වුණාම ඒ කියන්නේ කාම බලපෑම් අඩුවෙන්න නෙක්ඛම්මයේ ඒ කියන්නේ මේක අතහැරීම කියන එක නැත්නම් ඒ අනිත් දේවල් සද්දයක් ඇහුණාට ඒකද කලබල වෙන්නේ නැතුව ආසස ප්‍රාසසයෙම හිත තියෙන්න පුළුවන් වෙන දෙයක් හිතට ආවත් ඒක නොවෙන්න පුළුවන් ඉතින් මෙහෙම පුරුදු කරගෙන යනකොට අර සත්‍යදිතුමා කිව්වා වගේ ප්‍රථම ඥානේ හරි මොකක් හරි ප්‍රීති තත්ත්වයක් එනවා. ඒක සිතේ කෙනෙක් වෙන දෙයක්. ඒතකොට එතෙන්දී ගොඩක් වෙලාවට වෙන්නේ ඒකට ඇලෙනවා. දැන් මෙතරම් දෙකක් මේ පුරුදු කරගෙන ගියත් කොයිතරම් පුරුදු කරගෙන ගියත් අර චිත්ත මට්ටම එනකොට ආමේක හොඳයි කියලා ඉබේම හිතක් මතුවෙනවා. ඒ මතුවෙන හිතම තමයි ඊට පස්සේ ඒක මේ ඒ ප්‍රීතිය නැති කරගන්නේ. ඉතින් මේ ක්‍රමය තමයි පුරුදු කරන්න බුදුහාමුදුරන්ගේ තත්ත්වයට මම තේරුම් ගත්තේ. මේ නෙක්ඛම්මේ පුරුදු කිරීමෙන් අර ආවත් ඊට පස්සේ ඒක දැන් අපේ දැන් වැටි වැටි තමයි අපි නැකිටින්න ඕන, පුරුදු වෙන්න ඕන ඇවිදින්න. ඒ වගේ දැන් මේක කැඩි කැඩි තමයි පුරුදු වෙන්නේ. නෙක්ඛම්මේ පුරුදු කරගෙන තරමට කාම වේගයන්ගේ අඩුකම නිසා අපිට අනිත් දේවල් එතන ලොකු අගයක් හැටියට සැලකන නැති තත්යකට මතුවීම නිසා ඒක සිත තැම්පත් වෙන ගතියක් ඇති වෙනවා. ඒකයි මට මේ නෙක්ඛම්මේ ගැන මම තේරුම් ගත්තේ. තෙරුවන් සරණයි. නෑ තෙරුවන් සරණයි සෙන්වහන. සත්‍ය දුවන්නේ දැන් මේ නෙක්ඛම්මේ කුමද්ද කියන ප්‍රශ්නේ තමයි මම මතු කරේ. ඒකට ලැබුණ පැහැදිලි කිම් දෙකක් තිබුණා. සත්‍ය දුවන්නේ ඊ ගැනම පමණක් උදාන වෙන්නම්. දෙතරුවන් සරණයි. එතකොට නෛෂ්කම්ම කියන නික්කම්ම කියන වචනයේ තේරුම හැටියට අපි ඔච්චිපු විදිහටම කාමෙන් අයින් වීම තියෙනවා. ඒතර කාමෙන් අයින් වීම කියනකොට ඒ අයින් වීම වර්ග දෙක තුනක්ම තියෙනවානේ. එතකොට අපි උතුම් මොනිවරේක් ළඟට රජතුමෙක් අන්තිම ඔක්කොම රාජ්‍යයේ දරුවන්ට බාර දීලා මේ ඔක්කොම මිත්‍ර රැමතිවරුන් අඬනකොට අඬ හිටිය අඬපා කියලා මුත්‍ය ගියර මොනිවරයා ළඟට උතුම් මොනිවරේ ඒ මොනිවරයා ඇහුවා මේ මොකද මේ රජතුමනි විශාල පිරිසක් එක්ක මෙහි කියලා ඇහුවා. තොර රජ්‍ය පිටපස්ස බැලුවා කවුද රුත් නැහැ බැ. ඒක හොඳ දෙයක් තේරුම් ගන්න. ඒ නයිස්කම් කියන්නේ තොර අත්හැරීමනේ අපි හිතින් ගෙන යන්නත් තියෙනවා. නමුත් පළමු දේ හැටියට ඒක පුරුදු කරන්න ඕන දෙයක්. දැන් නික්කම්මේ පාරමිතාවක් හැටියටත් තියෙනවා. නයිස්කම්මේ පාරමිතා කියන්නේ අයින් වෙන්න ඕන. අර මේ රජකම් පවා තේමිය ජාතකයේම තියෙන යක් ගොළුවෙක් බිහිරෙක් හැටියට අභගත කෙනෙක් හැටියට හිටියා රාජ්‍ය හම්බේ කියලා කියන්න තේරුණා. එක කරලා තියෙන වෙච්ච ආදීනවේ තේරුණා. මේ කාමේ ආදීනවේ තේරුණා භයානකම. ඒක කොයි වෙලාවෙ හරි විශාල ප්‍රපාතයකට දාන්න පුළුවන්. අර තප්පුස්ස ඇත්ත කියප එක හරි හොඳයි. ඉතින් දිහිත ගන්න හිතා ගන්න. මේ කාමේ කාමරත් කාම සම්මුදිත වෙල ඉන්නකොට ආනන්දහන්ට එමෙනේ කිව්වේ ආනන්දහම්ඳුරනේ මේ අපි කාමයක් එක්කම කාමයගේ කරනවා මට කියන්නේ තියෙන තරමට හොඳයි කියලා හිතෙන්නේ අපිට. වස්තුකාම තියෙන තරමට හොඳයි. ඒතර කිලිස් කාමයක් හිතෙනවානේ. කියන්නේ මම එක්තරා කෙනෙක් හැටින් මට ලෝකේ පෙන්වන්නන්ට පුළුවන් වෙන්නේම මාළගේ තියෙන જાති හැටියට. මොකද මගේ මිත්‍ර පර්ෂදේ විදිහේ අගේ කරන හින්දා. එතකොට යා කිව්වේ මේ යා ගිහි කාම භෝගී හැටියට බන්තේ අපිට මේ නෛෂ්ක්‍රම්‍ය කියන එක නෙක්ඛම්මේ කියන එක පේන්නේ මහා ප්‍රපාතයක් හැටියට මහා වලක් හැටියට වැටෙන හැටියට. මොකද අර ඔක්කොම හිතන්නේ කයින් කරාම යා වැටුණා කියලා. දැන් යා වැටෙනවා කියලාමයි හිතේ. දැන් සිද්ධාර්ථ ගිහාම අනිත්ත කොහොමටත් කියන්න තියෙනවා නම් මේක ස්වර්ගයක් වගේ කපිල වස්තු නගරේ තියෙන්න පුළුවන් කියලා හිත කියන්න තෝන තරම්. ඒ වගේ තමයි කියෙන්නේ. ඒ නිසා තමයි මම පාවිච්චි කරේ වචනේ එක්සිට් ගන්න ඕන හයිවේ එකෙන් යන්න නැතුව. මේ ස්කවුඩ් එකේ ගියොත් ස්කවුඩ් එකේ නතරනවා කියලා අර කවුද අයින්ස්ටයින් කියන්නේ? කියන්නේ මොකද කියන්නේ? පිරිස් පල්ෆලෝ කරන්න දෙපානු ගමනේ කරන්න පෙතුල පිරිස් මැද්දෙම නතර වෙනවා. ඉස්ස කාමේ කියන්නේ එතකොට වස්තු කාමසා කිලේශ කාම තියෙනවා. බුදුහාර එක තැනකදී කියන මේ අතීත කාම තම අයින් කරන්න මමාරු දේහමත් අනාගතේ නොගියත් අතීතේ විඳපු දේවල් මතක් වෙනවා කියලා. එතකොට පළවෙනි ධ්‍යානෙට යන්න ඉගෙන ගත්තේ එහෙමයි. දැන් මේකෙදී අර ඒකින් අර දැන් අර ඔය කවුද සේන මහත්මයා කිව්වේ පළවෙනි ධ්‍යානෙට ගියාම ඒක අගේ කරගන්නවා ඊට පස්සේ. මුත් එතෙන්දි බුදුහාර කියනවා නෑ ඒ ප්‍රීති සුඛයත් ආබාධයක් හැටියට තේරෙනවා යාට අන්තිමේදී. ඊට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානෙට යන්නේ. අර ඒකෙත් ආදීනවේ දකින්න අපි ඊළඟ ඊළඟ කොටසෙන් කොටතාව තුඟා කතා කරන්න තියෙනවා. නමුත් නිකම්මේ කියන එක එතකොට එකක් තමයි දැන් නිකම්ම සංකප්ප කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන නිකම්ම සංකප්ප ආර්ය අෂ්ටාංග මාර්ගයක. ඒ කියන්නේ මාර්ගය යනවා නම් ඒක යා කරගන්න වෙනවා අපිට. ඒකේ නිකම්ම සංකප්ප ඒක විරුද්ධ පැත්ත තමයි කාම සංකප්ප එතකොට. මේ කොහොමද මේක කරගන්නේ මෙහෙම කරගන්නේ අපි ඉතින් හිතන්නේ මෙහෙමනේ වැඩි කරගන්න ඕන තියෙනව ගන්න ඕන ඒක සාමාන්‍ය දෙයක් අපි අද්දකින් දන්නවා අද්දකීමෙන්ම දන්නවා අපි පුටුසෙත් මාරු කරනවා ඇඳ ඇතුළ මාරු කරනවා සමාජින්න කොට නම් ඕනේ ඒවා තියෙන එහෙම නෙවෙයි තරංගයේ සඳහා කාර් මාරු කරනවා ඒ වගේ තත්ත්වයන් තියෙනවා අපිට. ඉතින් ඒකකොට අර එකින්නේ එකට ඩිංගි ඩිංග හරි ආයිබුවන් කියන්ට නම් ඒ කාමේ පැත්තට ඇදුම් දීමේ අවාසිදායක පැත්ත දකින්න ඕනේ. ඒකයි බෝසත් මෙතන තේරුම් ගත්තම දේ. මගේ හිත ඇයි නිෂ්කම්මේ නයිෂ්කම්මේ බැසගන්නේ නැත්තේ නික්කම්මේ? හේතුව තම කාමේහි ආදීනම භයානක පැත්තේ ඒකේ තියෙන ආබාධය මා දැක්කේ නැති නිසා කියලා ආනන්දහන්ට කියනවාද බුදු සරණයි බොහොම පිං උතුම් කාරණා මතු කරලා දුන්නා. බුදු සරණ සතේතුමනේ මම තවත් කලින් මුතුකට යමු නම් කොමුදු මහත්මිය වගේ කෙනෙකුට දැන් මේ සාක මේ තින්දි අර ගහපතිතුමා අපිට ඒ ප්‍රශ්නයක් ඇටදී ඉස්සෙල්ලා කියලා සත්‍යත්වන්නේ මේ එන්නේ කම්මේ ඇතිකර ගැනීමට තියෙන අපහසුව ඒ වගේ ඒක නෙමෙයි කියලා කියනවා. දැන් පැහැදිලිුනේ මට. ඒ කියන්නේ දැන් අපිට තියෙනවනේ අපි මේ කාමයට ඇලි ගැලි සිටිනවා මේ කාමෙන් මිදිලා නෙකමසෝ ඒ කරා යන්න යොමු ඇති කරගන්න එහෙම නැත්නම් යෑමට අපහසුකමක් මේක තියෙන දැඩි බැඳීම නිසා නමුත් අපිට නෙකම් මේ ගැන අවතක්සේරුවක් නැහැ. නමුත් හොඳ ටැක්ස්චර් තිබුණා වුණත් ඒකට යොමුක් නැහැ ගන්න බෑ ස්ටෙප් එක. නමුත් මෙතෙන්දි මම හිතන්නේ ප්‍රශ්නේ තිබුණේ ඇහුවේ ඒක නෙමෙයි නේද සත්‍යතුමනි. ප්‍රශ්නේ ඇහුවේ මේ ඒ නෙකම් මේ දකින්නේම මේ අගාධයක් විදියට වලක් විදියට කියන දේ. ඒ තත්ත්වයන් දෙකක් නේද සත්‍යතුමනි? මම සත්‍යතුමනි වෙනනම් ඒක තත්ත්වයන් දෙකක් විදියට ගල ගන්නවා. ඔව් මං කිතර හැටියේ මෙහෙමයි දැයි. තේහා කියන දෙහෙදි දැන් ආනන්ද හඳුත් එයා හොඳට දන්නවා ඇතිනේ. නැත්තම් බුදුහාමුදුරු ළඟට එක්කන් යන්නත් එහෙම බෑ. මෙයා ධර්මයේ මාර්ගයේ අන්ත ඕන කෙනෙක්. එයා දන්නවා. නමුත් දැන් මෙයා බුදුහාන්ටත් ආදරේ ආනන්දහන්ටත් ආදරේ. නමුත් එයා ව්‍යාපාරිකේ තම සමහරට අර තපස්ස බල්ලික දෙන්නගේ කෙනෙක් අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ තපස්සු බල්ලුක කියලා. අයි ඒ තපස්ස බල්ලික ඇත්තම සැබෑ නම් දෙක. එයා වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ මෙතෙන්දි එයා කියන්නේ අපට ඔය කීප හැට මේ අපි කාමේ ආගේ කරනවා ඒකේ ඉන්නවා ඒකේ සම්මුති තයි ඒක තියෙන තරමට අපි ටිකක් දන්න හින්දා ඔයත් ඒක ආර කිව්වාගේ ආනිසංශය දකින්නයි කියලා කියනවා. මම මෙයා කියන්නේ ඒක ප්‍රපාතයක් වගේ හිතෙන්නේ. ඊට පස්සේ ආ කියන හොඳ කතන්දරයක ඉමස්මින් ධම්ම විනේ මේ සත්‍යාවබෝධ මාර්ගයට මේ බුදුරජාණන් වහන්සේ සත්‍යාවබෝධ මාර්ගයට භගවාගේ සත්‍යාවබෝධ මාර්ගයට එනකොට මේ තරුණ භික්ෂූන් වහන්සේලාත් නයිස්කම්මේ හිත ඒ ඇත්තන්ගේ හිත බැහැ ගන්නවා. ඔන්න එතෙන්දී අර බුදුහාමුදුරුවෝ දේශනා කරන එකක් තියෙනවා. මෙතෙන්දිත් එයක් කියන එක ඒතං සන්තන්ති පස්සතු, මේ නෛෂ්ක්‍රම්‍ය ශාන්ත දෙයක් කියලා දකින්න එක්කනාට මේක හිත බැහැ ගන්නවා. එන්නේ එක තමයි ආනන්ද හාමුදුරනේ මේකේ වෙනස. බහුනා ජනේන විස භාගය දැන් නෙක්ඛම්ම, මේ නෛෂ්ක්‍රම්‍ය කියන එක තමයි භෝජනය එක්ක සසඳුවාම තියෙන මේ තතහගේ ධර්මයේ වෙනස කියලා. ඒක අර ශාන්ත භාවයේ දකින්නවා කියන එක තියෙනවා අනිවාර්යයෙන්. ඊට පස්සේ බුදුහාමුදුරු ආනන්දහාමුදුරන්ට කියනවා, ආනන්ද මම බෝධිසත්වෙක් හැටියට ඉන්නකොට ඇයි හිතුණ ඇයි මගේ සිත නෛෂ්ක්‍රම්‍යයට බැහැගන්නේ නැත්තේ කියලා. එතකොට උන්වහන්සේ තෙන්දි කිව්ව එකයි අපි තේරුම් ගන්න ඕනේ, කාමෙහි ආදීනව දැකලා නැහැ හරියට. ආදීනව කියන වචනේ අපි දන්නවනේ, ඒකේ තියෙනවා භයානක පැත්ත. ඒකේ තියෙනවා අවාසිදායක පැත්ත. නෛෂ්ක්‍රම්‍යයෙන් ලොකු වාසි තියෙනවා. දැන් අපි දැන් ඔයතු හිතලා බලන්න, දැන් ඕක ඇතු ඉන්න තත්ත්වයයි සමහර මේ ධර්ම මොකක්වත් නොදන්න ඇතු ගහ බැනගෙන වෛර කරගෙන කේලාංකී කියා ඒ පැත්තේ පොරබද නැහැටි. බැලුවාම ඒකෙන් අයින් වීමේ තියෙන ශාන්ත බව තේරෙනකොට අන්න ඒ ශාන්ත භාවයේ දැකීමයි අනිත්‍යංශ ආදීන දැකීමයි. සසඳන්නේපා කාර්තේක සසඳන්න නැතුව Taman දකිනවා මේකෙන් අයින් වෙච්ච නිසා මම සුසේ ඉන්නවා. ඒකෙ හිටියානම් මම ඒකේ පඹවැල් ගාලේ පැටලුණා වගේ මං වෙනවා කියනක දෙයනවා. ඒකෙන් අයින් වුණා. ඉන්සතර මං කිව්වේ අර එක්සිට් ගන්නවා කියලා. හයිවේ වලින් එක්සිට් ගන්න තරමට අර තරංගකාරීත්වයට යෙවෙන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් මෙතන වැදගත් තේ තමයි නෛෂ්ක්‍රමයේ තියෙන ශාන්ත භාවයේ දැකීම. විමුච්ඡති ඒතං සන්තන්ති පස්සතු. ඒ නෛෂ්ක්‍රම්‍ය හිත බැහැ ගන්නවා. පක්ඛන්දති කියන්නේ ඒකට වැටෙනවා. පසීද්දති කියන්නේ ඒකේ හිත පැහැදෙනවා. සම්තිත්තති ඒකේ තියෙනවා. විමුච්ඡති අර කාමයේ කියන එකෙන් හිමීට හිත මිදෙනවා. කාමයේ කියලා කියන්නේ දැන් ගෙවල් දොරවල් කියලා හිතන් දෙපා එකපාර. ඒවා කොයිතරම් දුරට මං අරගෙන තියෙනවද? පිටෙල් කියන පින්තූරේ මං ඒක කැඩුනොත් මට මොකද වෙන්නේ? අන්න ඒ වගේ ජාත. දැන් සමහර මට කියලා තියෙන සමහර මිත්‍රයා මිතුරියා මිනිහ පොත්ත කැඩුනහම හරියට මේ ඩොලර් 1000ක් නැතුණා වගේ ඇඳන්නේ සමහර. මිනිහ පොත්ත කැඩිලා. එතකොට හිතලා බලන්න ඇයි ඒ කියලා. මේ පුංචි නියපොත්ත සති දෙකකින් ඒක ඒ තරමට මේනවා. ඒතකොට නියපොත්තට මොන තරම් අගයක් දීලා තියෙනවද? ඒ නිසා අපි දැනගන්න ඕන අපි කොච්චර නෛෂ්ක්‍රම ඉන්නවද කියන එක. නෙක්ඛම්මයි. නිසා ඒ ගැන සතුට වෙන්නත් ඕන. ඊළඟට අපි හිතමු වෙන මොන හරි දැන කවුරු ශ්‍රී ලංකාවෙන් ගෙනාපු කෝප්ප සෙට් එකක් තියෙනවා. ඒක බිම වල කැල්නවා. නොරිතා කොහොමද මේක? අලුතෙන්ම ගෙනාවා, ලස්සන මල් තියෙනවා, Taman කැමති පාට. ඒක බිම වල කැඩනවා. මම කොච්චර ඒ ගැන දුක් වෙනවද? මගේ යමක් නැති වෙනවා. මට අමතකේනවා කැබිකේ හරි ගුවන්තුරුපලේදී හරි වැඩ තැන හදි හොඳ කුඩයක් නැත්තම් සම්පත්තු දෙකක් නැත්තම් ඇඳුම් බෑගයක් නැත්තම් මොන හරි අමතකේනවා. ඒතර මං ඒකට කොච්චර වැළපෙනවාද? මට ඒකට ආයිබෝම් කියන්න පුළුවන් දවසක් ඇතුළත කමක් නැහැ කියලා. 12-400ක් පාඩු තමයි කමන්නේ. ඒක නැතුණා ඉවරයි මට ආය හම්බෙන්නේ නැහැ. කවුරුරද ලබා දුන්නොත් කමක් නැහැ. නමුත් මට ඒකට පුළුවන් නම් ආයිබෝම් කියලා ඒක මගේ ජීවිතෙන් ඉවරයි කියලා මේ අර කැමොතපු කොලයක් අයින් කරනවා වගේ. මට පුළුවන් නම් ඒක රිසයිකල් එකට දානවා වගේ ඒක මගේ ජීවිතෙන් ඉවරයි. ඒ පත්‍ර පෙට්ටුව මගේ ජීවිතේ නෑ කියලා හිතලා අයින් කරන්න පුළුවන් නම් ඒ නැට්ලිස්ට් එක මන්නේ නැත නිකම්ම තියෙනවා. අර ඒකේ වාසිය ඒකයි. වාසය කියන්නේ මං උදාහරණයක් ආච්චන්න මං කැමැතිම පින්තූරයක් තියෙනවා. ලස්සනට හොඳ කලාත්මක ගත පේන්ටින් එකක් කාගේ හරි තමන් කැමති කෙනෙක්ගේ එකක් මං මගේ සාලේල් තියෙන කවුරුත් උක හොඳයි කියලා කියනවා. කොහොම හරි ගෙදර සුද්ධ කරන්න ආව කෙනෙක් ක්ලීන කෙනෙක් හරි කාගේ අතින් හරි ඒක බීම වෙලා ඒක සම්පූර්ණ කිකුඩු වෙලා යනවා. පිටු මොණිගේ හොඳම එකක් කියලා යා මැදපු එකක් කියලා එක් පින් වෙලා කැරිනවා. එතකොට දැන් මට පුළුවන් ද එක් ක්ලීන එක තරහ නැතුව ඉන්න මේක කටට කයින් කියලා හා කමක් නැහැ කියලා ඉන්න පුළුවන් ද? එයා ආයෙත් වැඩට ගන්නවාද? ආයෙත් කම්පැනිට මං කම්ප්ලේන් කරන්නේ නැද්ද? එයාට අද්ද අන්න ඒ විදිහේ තත්වයන් මට පුළුවන් නම් ඉක්මනින් අයින් කරගන්න. ඉක්මනින් ඒකට ආයිබෝවන් කියන්න එතන තියෙන නිෂ්කාම්මිය. තන දැනට බැංකු ගිණුම අයින් කිරීම, බිරිඳ ස්වාමි පුරුෂයන් අයින් කිරීම, දරුවන්ට තියෙන ආදරය අයින් කිරීම, දරුවන් ඉහළ තත්ත්වයට දැමීමට තියෙන උවමනාව අයින් කිරීම නෙවෙයි දැන් මෙතන. ඒව යුතුකම් මෙතකොට. ඩියුටි විත් ලව්. ඒක තමන්ගේ යුතුකම ප්‍රේමයෙන් ආදරයෙන් කරන එක හොඳ දෙයක් කියලා. අර නයිස්කම් කියන්නේ ඒකට බැඳිලා ඉන්න එක. නිකම්ම කියන බැඳිලා ඉන්න එක මට දෙන අවාසිය, මට දෙන රිදිල්ල, මට දෙන වේදනාව, මට දෙන කරදරය, මට දෙන ආබාධය මම දැනගන්න ඕනේ. ඒක නයින් වීම තමයි ඇත්තෙන් මෙතන මේ තපොස්ස හැමතිස්සෙම කියන්නේ. එයා කියන්න හැදී බුදුහාමුදුරුවෝ ඉතපෝ බෝසත් කාලේ පුරුදු කරපු හැටි කියනවා ටිකෙන් ටික ටිකෙන් ටික. ඉතින් බෝසත් උන්වහන්සේටත් ඒ සිතාව කියන එක මතකේ තියෙන්න ඕනේ. එතකොට ඒක අයින් කරන්න උන්වහන්සේ උත්සාහ ගත්තා. මා හිතනවා ඔබතුමා ආපු විදිහට කාරණු ටිකට මම කතා කරේ කියලා. තව මේ ධර්මදර කන්ලා මිත්‍රන් ඉන්න ඇත්තත් කතා කරන්න. සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි සත්‍යතුමානි. සත්‍යතුමානි දැන් කාමේ දැන් ආස්වාදයක් තියෙනවා. ඉතින් ඒ කාමයේ ඇති ආස්වාදයේ නිසාම වෙන්න ඕනේ අපි කිසියම් මට්ටමකට මේ දැනගත්තත් මේ කාමයේ අතහැරලා ඒ පැත්තට යොමු නොවෙන්නේ. මම හිතන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ සූත්‍ර දේශනාවේදී ඒ හා සමාන්තර දෙයක් නේද? ඒ කියන්නේ උන්වහන්සේ සම්බුද්ධත්වයට කලින් කාමෙන් නික්මීම යහපත්, හුදකලා විවේක යහපත් කියලා කල්පනා කරත් කාමෙන් නික්මීම වූ ශාන්තියයි දකින්නව විසිත කාමයන්ගේ බැස ගන්න නැහැ කියලා. ඉතින් ඒකට හේතු හසෙන් කිව්වෙත් මේ ඒ කාමයන්ගේ තියෙන දුක දැකලා නැහැ කියලා සත්‍යතුමනි. එතකොට දැන් සත්‍යතුමා කාමයේ කියන එක පැහැදිලි කළා. තවත් තැන්වල අපි කාමයේ කියන එක අහනවානේ. දන්නවනේ කාමයේ බය කියන්නේ කාමයට කියන නමක්. දැන් හිතට අපි බයක් ඇති වෙනවා. දුක කියන්නේ කාමයට කියන නමක්. රෝගයක් කියන්නේ කාමයට කියන නමක්. ගෝවාකාට gaduwa, උල, ඇලීම, මඩ, මව් කුස කියන්නේ කාමයට කියන නමක් ආදි වශයෙන් දැකලා තියෙනවා. ඒ සත්‍යතුමනේ මේ කාමයෙන් වෙන්වීම නේ කම්මේ කියලා කිව්වන් පස්සේ මේ ඉතින් බයෙන් වෙන්වීම. ඒ වගේ දුකෙන් වෙන්වීම. ඒ වගේ ඒ වගේ දෙයක්ද මේ කොහොමද ඒක අපි තේරුම් ගන්නෙ? ඒ කියන්නේ දැන් ඔය කාමෙන් වෙතුමෙන්නේම එකම්මේ කියන දේ අපි මාතේන දවදට අපි හොඳින් තේරුම් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ දෙකම්මේ තේරුම් ගන්න කාමයේ තේරුම් ගන්න වෙනවා. එතකොට මේ කාමයේ කියන දේ මේ විදිහට අපි දකින්න ඕන විස්තරාත්මකව මේ කාමෙන් වෙන්වීමක් ගැන මේ මම සත්‍යතුමනේ වෙන කලින් එහෙනම් තවත් කෙනෙකුට දෙන්නුට යමු වෙනනම් දිනුක් මහත්මයා කවුරු හරි කමනෝ මබෙන් මේ අපිට ගොන් පාපලෝ කමන මම මාතේ ගොන් තුමෙලා අපි හොඳයි දිනුක් මහත්මයා අවසරයි සත්‍යතුමනි කලින් මුස්කල්ලි කරුවල් සරණයි මම හිතන්නේ ඉතමත් වැඩකට මාත්‍රකාවක් ඇත්තේ තිබෙන සූත්‍ර දේශනාවක් අද අපිට සත්‍යිතම පැහැදිලි කර දුන්නේ. ඉතින් මට නම් අදහස ඇක්චුලි ඇත්තටම ගොඩාක් මේ හිතට ආව මේක ගැන කියනකොට මේක මොකද අපිට මේක සම්බන්ධ දෙයක් නිසා ජීවිතවලට සෑහෙන. දැන් එකක් තමයි දැන් මේ අපි නෙක්ඛම්ම කියන එක ගත්තාම ඒක සංකල්ප වශයෙන් එන්නේ මේ හිතේ ඇති වෙන සංකල්ප හැටියට. ඉතින් අපි හිත දිහා බලන්නේ යම් තාක්ෂණික හරි පොඩි දෙයක හරි හැකියාවක් ඇති කරගෙන තියෙනවා නම් අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් මේ දවස තුළ ඇති වෙන සංකල්ප මේවා කියන්නේ මේ නෙක්ඛම්ප පැත්තද නැත්නම් අනිත් පැත්තද කියන එක යම් තාක්ෂණිකින් මම හිතන්නේ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේ මාර්ගයේ සුළුසුළු වශයෙන් හරි යනවා නම් මම හිතන්නේ ඒකට මූලිකම වෙන්නේ මෙන්න මේ මේ සංකල්ප මේ නෙක්ඛම්ම සංකල්පය දියුණු කිරීම ඉතා සුළු වශයෙන් හරි කමක් නෑ. අපි හිතමු දැන් කාමයේ ආදීනව කිව්වහම අපි හිතමු දැන් අපි සීලය ගත්තත් එතකොට අපි ඒකේ තියෙන ආදීනව කර්මයේ විපාක වශයෙන් හරි දැනගෙන එතකොට අපිට ඒ සංකල්පය කියන එක අපිට තිබෙන මේක චොයිස් එකක් වගේ. එතකොට අපිට අපි මේක ගන්න තීරණය ඒ වෙලාවේ මොකද කරන්න කියලා. ඉතින් මම හිතන්නේ යන්නේ ඒ පැත්තෙන් තමයි ඊට එහා යනකොට අපිට දැන් ඒ කාමෙන් එහා ගියා වුණා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කාත් එක්ක හරි කිසියම් ආකාරයක බොහොම මේ සතුට වෙන වෙලාවක් ගත්තා නම් එහෙම ඒවයි තියෙන තාවකාලික ස්වභාවය. එතකොට ඒ වගේම ඒවයි සමාහලාවට තියෙන නිස්සාර ස්වභාවය පේන්න ගන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයේ දක්වාම යන්න පුළුවන් එක්කම මේ මට හිතෙනදී ඒ වගේ ගැඹුරට යන තත්ත්වයක් මේ කරගෙන යනකොට අනිත් පැත්තෙන් හිතනවා දැන් අපි දැන් මේ කාමයේ ආදීන වෙතිලා කියලා තථාගතයන් වහන්සේ මේ කාමයන් මේව යට කරගෙන ඉන්නද? එහෙම නැත්නම් මේවා ආදීනව කියන එක ඇත්ත? ඒක ඇත්ත. ඒක අපි තථාගතයන් වහන්සේ ඒක දේශනා කර තියෙන මේ කාමය කියන එක බහානක. දැන් මේකේ ලොකු ඒක එහෙම කියලා අපි හිතමු දැන් මම යම් යම් කාමයන් දේවල් වලට කැමතියි. එතකොට මම එතකොට ඒවා ඒක වචනේ ශ්‍රද්ධාවෙන් ඒක අයින් කරපු පළියට ඒක එහෙම වෙන්න පුළුවන්ද කියන එක මට මේ ප්‍රශ්නයක් වශයෙන් අහන්න. මොකද මේ මට ඒක අත්දැකීමක් තියෙනවා මම දන්න දෙයක්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු සමහරලාට අපිටම දැන් ස්වාමි පුරුෂයෙක් අපිටම බින්දක් ඉන්නවා. දැන් අපි හිතමු කෙනෙක් යොමු වෙනවා මාර්ගයට. මේ වගේ දේවල් අහලා යාට යම් කිසි ආකාරයකින් ප්‍රතිබදාවක් කරගෙන යන්න ඕන වෙනවා. ඉතින් එයා අපිටම යම් සීලයක පිළිතලා ඒක කරගෙන යනවා. මොකද දැන් මේ ප්‍රතිපදාව පිළිතසේ සීල සමාධි වශයෙන් දාන සීල භාවනා වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ මාර්ගය හොඳට පැහැදිලි කරලා දෙන නිසා ඔකේ යන්න දැන් ඉතින් භාවනා කිරීම එතකොට මේ සීලයක පිළිතවීම අදි සීලයට යන එක දැන් මේවා කරගෙන ගියාට දැන් එහෙම අපිටම අවුරුදු 4ක් 5ක් කරගෙන යනවා. සීල අන්තිමට යම් වෙලාවක එයාට හිතුණාත් අර යටි තියෙන අර කාමේ තාම තියෙනවා කියලා මම හිතන්නේ සෑහෙන වැටීමක් වෙනවා ප්‍රතිපදාවේ ඒ වගේ වෙලාවක. ඉතින් මට හිතෙනවා ඒ කියන්නේ මම දන්නේ කාට හරි අත්දැකීමක් තියෙනවද කියලා. ඉතින් එතකොට අර නෙක්ඛම්මය වලට යනකොට එතකොට කොහොමද අර යටින් තියෙන අර කාමය ඒවා තේරුම්ගෙන ඒවයේ තියෙන ස්වභාවය තේරුම් ගැනීම යන එකට එකක් එක පැත්තක්. අනිත් පැත්තේ මේ කාමයන් හොඳ නැහැ කියන එක ඒක පිළි අරගෙන යෑමේදී ඒක ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කොහොමවත්. ඉතින් මෙන්න මේ වගේ සිතුවිලි වලට තමයි මට ආයේ මම දැන් තේරුණාද කියලා මම කියන්න හදපු දෙයක දරුවත් මහත්මයා තෙරුවන් සරණයි. මට තේරුණා මදි ටිකක් මේ මම සත්‍යත්වමාරට හින්දා හිතුවා බුදුම අතරම වෙන ඉස්ල යොමෙන්න ඒ සත්‍යදාන මට තේරුණා මදි ඒ තෙන්දි කියන්ට හැදුවේ මොකද්ද කියන්නේ. ඒ කියන්නේ අමාරුයි ආපහු ගියොත් ඒක දුකක් කියලා එහෙම කිව් දෙයක්ද කිය ඒක වඩා සමා වෙන්නේ අපේ මෝඩ මේක සමහරට අපිට වචන වලට දාන්න බැරි කමකුත් තියෙනවා. ඒක හොඳයි හැබැයි. අවබෝධයේ වචන වලට දාන්න බෑ කියන එකේ හොඳකුත් තියෙනවා. මොකද ඒක තමයි හැබැයි අවබෝධය හැබැයි. ඉතින් ඔබතුමා සමෙන් සති මම සපෝට් එකක් කියන්න හදන්නම්. දැන් අපි හිතමු දැන් යම් කෙනෙක් හිතාගෙන ඉන්නවා මම මේ මට මේ කාමේ නෑ තාද්දරටත් කියලා මම මේ කාමෙන් දැන් ඈත් වෙලා කියලා. නමුත් අපිටම යම් වෙලාවක යම් හේතුවක් නිසා ඒක ආවොත් නැතු වෙලා ඒ වෙලාව විශාල කලගාටුවක් විශාල පසුබෑමක් ඇති වෙනවා. මේ මේ සම්පූර්ණ ප්‍රතිපදාව කඩා වැටීමක් අන්න ඒ වගේ තත්ත්වයක් මට කියන්න ඕනේ සත්‍යතුමානේ. ඒක මං හිතන්නේ ඔබතුමා හැමදාම කියනවා වගේ සමට ගුරුවරයෙක් නොමැතිකම ඒ වගේ හේතුන් වෙන්නත් පුළුවන් කියලා හිතනවා. තෙරුවන් සරණයි. ඔව් එතෙන්දී දැන් කාමයේ කියනකොට ඔව් ඒකට ඇඳුම් කන ඒක ඇඳුම් කන ගැතිය සාමාන්‍යයෙන් කාටක් තියෙනවා එකක් කතන්දරවලින් දන්නවා. එතකොට එතෙන්දී අර තමන්ට සමාව දෙනවා කියන එක හොඳයි. එතෙන්දී ප්‍රතිපදාවේදී අපේ වැරදි කළාම ඒකට සමාව දෙන්න ඉගෙන ගන්න ඕන. ඒක තමයි මෙත්තා කියලා කියන්නේ. මෙත්තා කියලා කියන්නේ මගේ මම නෙවෙයි මේ වැරද්දට අහු උනේ. ආචාර ධර්ම වශයෙන් සමාජ වශයෙන් නේ ලොකු වැරද්දක් තමයි සමාජ වශයෙන්. ඒතර කාටවත් වරදක් කරලා නැත්තම් සීලේ බිඳිලා නැත්තම් එතෙන්දී හිතෙන්න ඕන මේකයි. ඔක මට බොහොම මේ වනාන්තරයේ හිටපු පුංචි භික්ෂුවක් ඒ කාලේ දැන් නැති වෙලා තැති වරුදු 40කට 30කට කියපු කතාවක්. එයා කිව්වා දැන් Tamante ඒ විදිහට කාම එනකොට බුදු ගුණයෙන් ඒක නැති කරගන්න උත්සාහ කරන්න කියලා. බුදුහා මට කාම ආවාට බුදුහාන්ට කාම එන්නේ නැහැ. ඒක මොකද බුදුහාමුදුරු අරහන් කියන ගුණින් යුක්තයි කියලා. ඒක හොඳ දෙයක් වුණා ඒ පුංචි කාලේ. ඊට පස්සේ තව උතුම් ගුරුවරයෙක් කිව්වා තමන්ට සමාව දෙන්නකොට මගේ මට ලෝභය තියෙන නිසා මේ දේ වුණේ මට ලෝභය කියන එක තාම තියෙන නිසා. දැන් මට සීල් එකක් ගහලා තියෙනවා නම් හා දැන් මම මේ ආර්ගී කියලා අනාගාමි වෙනතු ඒකට අහු වෙනවා. ඒක දුස් කියා ගන්න එපා. ඒ නිසා සමාව දෙන්න ඕන. දේශේස සහ කාමයට සමාව දෙන්න ඕන. ඒ දෙක තමයි බරපතල ලෙසම අපේ ජීවිත විනාශ කරන්නේ. අපේ සසර ප්‍රයත්න දුකට දාන්නේ මේ දෙක. කාම කිව්වා නෙක්ඛම්ම නෙතිකම තෝට. ඒ නිසා තමයි නෙක්ඛම්ම සංකප්ප ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වෙන්නේ. අව්‍යාපාද සංකප්ප වගේම නෙක්ඛම්ම සංකප්ප. නෙක්ඛම්මේදී යෙත් තමයි සුවසින්මා කියන එක තේරුම් ගන්න. නමුත් අතෙන්දී ඒ සමාව දීම කමන්ත සමාව දීම අර දේ කාමයේ තත්ත්වේ තේරුම් ගැනීමක් වෙනවා. මේක නේද අර දැන් අර ජීවේ කා භයන්ති බික්කවේ කාමාන මේතං අදිවචන භය කියලා කියන්නේ කාමයන්ට කියන තව නමක්. පපාතෝති බික්කවේ කාමාන මේතං අදිවචන ප්‍රපාතී කියලා කියන්නේ කාමයන්ට කියන තව වචන නමක්. ඔය බය කිව්වත් කාම කිව්වත් දෙකම එකයි කියනවා වගේ. මොකද ඒ නිසා තමයි මේක එන්නේ. වැටුනොත් සමාව දෙන්න ඕන. ඒ දැකීමම වැදගත්. ඒ දැකීම වැදගත් වෙන්නේ අර මම කියන එකනාගේ තත්ත්වයටනවා කියන කී හිතන්නේ. ලෝභය කියන එකට පුළුවන් මෙච්චර හානියක් කරන්න. ඒ නිසා තමයි ඒක මේ නයක් කියලා කිය බුදුහා කාමච්ඡන්දේ නයක් වගේ කිවි එක. ඒ නය බේර ගන්නවා වගේ වැඩක් වෙනවා. එතකොට ඒ මං හිතනවා මං තේරුම් ගත්ත හැටි ඒකයි වෙන්න ඕනි කියලා. තමන්ට සමාව දෙන්න ඕන නැත්නම් අනිත් අයත් ගින් කියනවා සමාව දෙන්න ඕන මේක ලෝකේ හැටි. ඒක මාර්ගයේ දැනෙන්න ඕනේ ති මාර්ගය යනකොට. සන්නේ සතිත්ව චාර්ජ්සල් කුමාරි මහත්මිය බොහොම ගෞරවයෙන් පිළිගන්න සාකච්ඡාවට පොඩ්ඩක් පරක්කු වෙලා සම්බන්ධුනේ මයික් එක මියුට් කරගන්න කුමාරි ජානක ස්කයිප් නමින් අපි මයික් එක මියුට් කරගන්න හොඳයි හොඳයි මම ඊටම ගෞරවයෙන් බුණ මහත්මයට වෙන්න පෙරවන් සන්නේ සතිත්ව මාත්‍රි සිවි ජනාතම මේ ඉස්ලාම ධර්මයේ දිලුක් මහත්මයා කියපු ප්‍රශ්නේ මට පොඩ්ඩක් තේරුණු විදිහට මට තේරුනේ ඔය ගැටලුවට මුහුණ දෙන්නේ නැති යෝගාචරය ඉන්නවාද කියන එකයි ප්‍රශ්නේ හැම එක්කෙනාම ඔය සත්‍යයට මුහුණ දෙනවා කියන එකයි මම දන්නේ සමහර වෙලාවට කියන්නේ නැති ඇටි මට ප්‍රායෝගිකව අපිට හම්බලා තියෙන කල්යාණ මිත්‍රයන්නේ මගේ තත්ත්වය හැටියට බලද්දී උංගක් අයට ඔය තත්ත්වය එහෙම වෙනවා ඒකට අර දුක් වෙනවද කියන එකට වඩා මම නම් කිසි කරුණක් කියන්න මේක සාමාන්‍යයෙන් මගේ පෞද්ගලික ජීවිතයේ එක දුරුදුණු සිදුවීමක් සමහර බෑන්ක ප්‍රයෝජනස්සේ දිලුක් මහත්මයාට වුණා තර ඒ සත්‍ය රාජ්‍ය වුණාට extra කෙන හිටිය අනාගාමි වුණායි කියන මට්ටමේ තමයි ඒ ස්වාමීන් වහන්සේ සංහිඳියේ හරි එනා හිටන්ති මේ ඒකට ඊට පස්සේ extra කාලෙකදී යා ඊට පස්සේ කාමයේ ඇති වුණායි කියලා යාම කිව්වා ඊට පස්සේ කියනකොට ඊට පස්සේ අපිට හුඟක් අර කාලෙ කිරින් මස් ඇති වුණා මේ වගේ තර මේ වගේ කෙනෙකුටත් මේ වගේ දෙයක් වුණේ කොහොමද කියන්නේ හැබැයි ඊට පස්සේ ඒක තේරුම් ගත්තා මේක තේරුම ඒක එහෙම මම ඊට පස්සේ තේරුම් ගත්තා එහෙම ඒ දැනගත්ත එකත් ලොකු දෙයක් ඒ තත්ත්වයකට පත් වෙලා නැහැ කියන එක. නැත්තම් එයා අන්තිම මොහොතේ කියන්නේ දැන් මරණකම් හරි එයාට ඒක දැනගන්න පරිභුභියෝ නැහැ පුදුජන භාවයෙන් තමයි මැරෙන්නේ කියන එක. ඒක තව කල් කරගෙන ඉන්න සිතුවක් නෝ කලින්ම එයා ඒක දැනගත්ත එකම ලොකු දෙයක් වුණා කියලායි මම හිතන්නේ. ඊට පස්සේ මමත් කිව්වා ඊට පස්සේ අපේ තත්ත්වෙත් බලද්දි සාමකාලිකව කාමයෙන් අයින් වෙලා ගිහිල්ලා අර යම් ඥාන මට්ටමක් ඉතේසන්පත් වීමක් ඇති උනායි කියලා කාමයෙන් අයින් උනායි කියලා අපි ඕන තරම් දැවටිලා තියෙනවා. ආයේ ඒකට වඩා දැන් සත්‍යතුමා කියව සීලයක් කැඩිලා නැත්නම් සීලෙක් කැඩිලා ඊට පස්සේ තිබුණ තත්ත්වයට පල්ලහැට ගිය අවස්ථාවල නම් අනන්ත ප්‍රමාණවයි මගේ දැක්කේ. ඒකට ඒක දැනගන්න එක වටිනවා අර සත්‍යතුමා කියෝ වගේ දැනගන්න එක වටිනවා. මේක තත්ත්වයක් තියෙනවා. මේක තාම ප්‍රහාණය වෙලා නැහැ. ඒක තව අපිට සා කරන්න වෙනවයි කියන එක තම තේරුම් ගන්න තියෙන්නේ මගේ ඒක කියන්නේ සම්පූර්ණම ප්‍රහාණය වෙලා නැහැ මේකම මට්ටමේ නැති වෙලා තිබ්බට පරිඋත්තාන මට්ටමේ නැති වෙලා තිබ්බට සමුච්චේ දෝෂයෙන් ගිහිල්ලා නැහැ කියන එක තමයි උඩට ඒකෙන් තේරුම් ගන්න වෙලා තියෙන්නේ අනිත් එක තමයි නෙක්කම්මේ මම ඒ වචනව නෙක්කම්මේ ගැන කියනවනම් අපි දැන් ඉවත් වෙලා හිතනවා ඉතිවිසර හරි ගෙවල් වලින් ඈත් වෙලා දෙවලින් අයින් වෙලා මේ බුදුහාමුදුර අර කිව්ව විදිහට සත්‍යමගේ විදිහට එහෙම වෙන්න හිතන්න එපා කිව්වා. එතකොට නිරංජනාවගෙන් එගොඩ වුණා. හරි. නැක්කම සම්පූර්ණ වුණා වගේ එකක්ද වුණේ කියලා කියවුණොත් අර දෙවිස මේ සුත්‍රම් කියන එහෙම එකක් නැහැ වගේ එකක් තමයි තේරෙන්නේ බුදුහාමුදුර කියනවා. එහෙම කාමයන්ගේ අදිනම මම දැක්වා තිබෙන්නේ නැති නිසා නැක්කම මගේ හිතලුන් නැති කියන්නේ. අර පැහැදුනේ නැති කියන එක. එතකොට එහෙම නැක්කමයක් නම් අර අපිට දැන් කලින් තේරුම් අරන් ඉන්නේ හුඟක් අය ඉස්සන්නේ gedarin ganiyana එහෙනම් මම දැන් අනිත්‍යයට මම කියන්නේ නෑ අනිත්‍යත්ව වැඩේම කරලා ඇති මම එහෙනම් 50 පාරකට 60 පාරකට වඩා ඔය නිෂ්ක්‍රමණය කරලා තියෙනවා gedatti කියලා දිහිලා තියෙනවා නොකිය දිහිලා තියෙනවා ඒ ගිහිල්ලා ඉතින් ආය හැරිලා එද මම බුදුහාමුදුරගෙන එකක් එක මට හිතා ගන්න බැරි ගන්න එකතරා එක පාරක්වත් ආය හැරිලා ආපු නැති ඒක ඉතින් ඒව සත්‍යයට තාම දිනු කරලා නැති නේද ඒක අනන්ත ප්‍රමාණ ඔය වැරදි නම් මඩිය අතින් එලා තියෙනවා ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා ඉතින් අර ඒක එක ඊට පස්සේ මේ එතකොට මේකෙ මට පැහැදුණේ අර තේරුණේ ඊට පස්සේ මේ සූත්‍ර දේශනාවෙන් හරි අර අපි කරපු දේවල් වලින් අර කාමයේ ආදීනෝ දකින්න නැතුව හරියට ගියාම නිකම්ම يعني භාවනාපතර ගියා නිකම්ම පැත්ත දිනු කරනකොට තියෙන කාම ඡන්දය ඇතිවීමේ හැකියාව තියෙනවා ඒක කාමයේ ආදීනෝ අපි 100% දැකලා නැති නිසා අපි කියලා මම යූස් කරන්නේ මම කියන එක මට අර වචන වලින් මම මේ දැකලා නැති නිසා හරියට කාමච්ඡන්දේ ඇතිීමේ හැකියාව තියෙනවා. ධානයෙන් ඒ ධාන හරි මොන හරි අපි හිත සංසුන් වෙන වෙලාවට භාවනා කරන වෙලාවට ඒ කාමච්ඡන්දේ නැති වුණාට ඒකෙන් මේ එළිය දෙනකොට ඒ කාමච්ඡන්දේ තියෙන නිසා කාමච්ඡන්දේ තියෙන නිසා අපි ස්ටෙප් සෝන් එකේ නෙමෙයි තියෙන්නේ. ආයෙත් සීලේ කැඩෙන්න පුළුවන් හැකියාවට යන්න පුළුවන් කියන එක. කාමයේ ආදීනව දැක්කම් තියෙනවා. සීලසියක්ම හරියට දැක්කෝ කියනකොට මම හිතයි මම මේ නැත් කාම නැති නිසා මට හිතෙනවා කියන්නේ යාත මේ අර කාම ඡන්දය කියන එක දුරු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ කාමයේ අදිනව දකින්න. නෙක්කම්මේ තවප මේකක් තියෙනවා අපි නෙක්කම් මගේ ඉතින් නෙක්කම්මේ ගියහන් පස්සේ කාලෙක් තියෙනවා අපිට පුළුවන් කාමයේ ආස්වාදයේ විඳින්න අර නෙක්කම්මේ කියලා හිතාගෙන නෙක්කම්මේ අපි කරන්නේ නෙක්කම්මේ ප්‍රකටයු කරන්නේ හැබැයි ආස්වාදයේ විඳිනකම එතකොට එතන අපි මම ආවරත්ත ගන්න ඔය වැඩක් කරනවා සාමච්ඡන්දේ තියාගෙන උත්සාහ කිරීමක් කරනවා මේ අර ධ්‍යාන හරේ හිතේ ඉස්සත්. එතකොට ඒක හුඟක් අර පැටලෙන ගතියක් එනවා. හුඟක් කරා එහෙම යනකොට මට තේරෙනක සති සම්පජානිය කැඩෙනවා. සති සම්පජානිය කැඩෙන්න හේතුව බලපොන්නේ සාමච්ඡන්දේ තමයි තේරෙන්නේ. එතකොට තේරෙනවා මේක මොකක් හරි එක සාධිනව හරියට අපි දැක්කේ නැහැ වගේ එකක් තමයි තේරෙන්නේ එක්ක සම්පූර්ණ වුණේ නැහැ මේක හරියටම මේ කන්ටිනියුස්ටි යන්නේ කියන ඒ බලන් යාම අපේ හිතේ අපි කියනවා කොහොමද කාමච්ඡන්දේ කියන එක තියෙන නිසා අතනින් අර ආය පල්ලහැට ඇවිල්ලා අර දුක් වෙන තත්ත්වය තියෙන කාමච්ඡන්දේ තියෙන ගම්ම අර කිව්වාගේ ආය එළියට ඇවිල්ලා ඒක දකිනකොට ඉතින් ඒක ගැන දුක ඇති වෙනවා තමයි කාමච්ඡන්දේ තිබ්බොත් දුක තියෙනවා කියන එක ඉතින් අහන්න දෙයක් නැහැ ඉතින් ඒ ඒක තියෙනවා කියලා දැනගන්න එක ලොකු දෙයක් ඒක ගැන දුක් වෙන එකට වඩා ඒක අයින් කරන්න කින්සා ගන්න එක තමයි කරන්නේ අනිත් එක මේ දලෝත මහත්තයලා එහෙම මම දැනුවත් කරන ධර්ම කරුණු මෙහි කිරීමක් ගැන කරලා ඒකෙන් කොහොමද හිත සමාපත් මේ සමාධියකට හරි කොහොමද ගන්නේ කියන මේ සූත්‍රය හොඳ උදාහරණයක් ඒකට මේක ඒ කාමයේ ආදීනව දැකලා නෙක්ඛම්මේ හිත බහගන්න සමාධි ක්‍රමයක් තමයි මේක යන්නේ කියන එක මට තේරුණා. ඉතින් මේකම හොඳයි මේ සුත් එකත් එකත් ලොකු දෙයක්. සාමාන්‍යයෙන් මේක මේ ප්‍රගුණ කිරීම එකෙන් ගොඩාක් උඩ හරියට කාමයේ ආදීනව දැක්කොත් නෙක්ඛම් මේ බහ ගන්න පුළුවන් සම තිබ්බොත්. ධ්‍යාන වලට යන්න බැරි කමක් නැහැ කියන එක තේරුණේ. තේරුවන් සරණ මම මොන හරි වැරදි දෙයක් කියවන තරමයි. ඔව් තේරුවන් සරණයි බ්‍රුණ මහත්මයා. මම අපි චන්දන මහත්මයාට ජපානයේ සම්බන්ධයෙන් නම් ඊළඟට කුමුදු මහත්මෙන් සම්බන්ධ වෙනවා මම කලින් තුත්මගේ නම කිව්වා. මේ චන්දන මහත්මයා මම අර අපේ බුණ මහත්මයා කියපු තැනකින් ඔබතුමාට මම යොමෙන්නම් අර නිරන්තරව මෙනෙහි කිරීම කියන කාරණාව. දැන් මේ මෙතෙන්දිත් සත්‍යගදන් මහත්මයේ අපිට මේ දේශනාවේදී මම හිතන්නේ අපි කිව්වා කියලා මේ අර බහුලීකృత කරා කියලා මේ කාමයේ ආදීනව දැකීම කාමයේ ආදීනව මෙනෙහි කිරීම කාමයේ ආස්වාදයන් කොතනක් තිබුණත් නෙකමද වෙන්න බැරුණේ දුක නොදැනන කම නිසා එඳ කාමයේ ආදීනව මෙනෙහි කරා කියන කාරණාව මෙන්න මේ පිළිබඳ පොඩක් අවධානය යොමු කරමුද අපි ඒ කියන්නේ අපිට කිසියම් ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවෙනකොට නෙකම්මට යොමු වෙන්න අර යොමු නැවසලක ඇති කරගන්න නැවතත් කාමයේ ආදීනව මෙනෙහි කිරීමක් වශයෙන් මෙනෙහි කිරීමක් වශයෙන් නිරන්තරව කළ යුතු දෙයක් ඉදීමේ හොඳ නරක මොනවද කියන කාරණාව මම චන්ද්‍ර මහත්තයට වෙන්නේ. ඊළඟ සම්මයි කියලා දෙනා තමයි. අපි දැන් මම නික්කම්මයේ කියන එක මම තේරුම් ගන්න තියෙන්නේ මේ කාමෙන් මේ හිත මේ රූප මේ පංචස්කන්ධේ පිනවන් නැති ඉන්න එක තමයි මම තේරුම් අරගෙන තියෙන්නේ තේරුම් ගත්තේ මේ සමය කියන එක. එතකොට සමායෙන් මේ උගුරේ අමාරුම් තියෙනවා. මේ එතකොට දැන් අපි මේ සාමාන්‍ය ජීවිත ගත කරනකොට අපිට අපි ගෙවල් දොරවල් මේවා රැකියාවල් කරන්නත් කරලා එතකොට අපි කාමයේ පිනවීමෙන් තමයි අපි දවස් 30ම කෙසේ වුණත් ගෙවන්නේ. ඉතින් අපිට දැන් රැකියාවක් කරනවා නම් ළමෙක් ඉන්නවා නම් එයාට ආදරේ කරන්න දෙනවා. ඒකෝට එතන කාමයේ කොහොමද ඇති වෙනවා. එතකොට දැන් අපි අවබෝධයෙන් දැන් මේ අපි නික්කම්මයට යනවා නම් අපි දැන් අවබෝධයෙන්ම මේ ළමයාට අපි ආදරේ කරාට මෙතන තියෙන දුකක් ඇත්තටම ළමෙක් ඉන්නවා නම් එතන අපි ආදරේ කරාට අපිට මේ ළමයා ඉබහාගේ පාසුන් නැත්නම් ඇති වෙන්නේ දුකක්. මේ ළමයා හරියට ලෙඩ හැදුනත් දුකක්. හරියට මේ ළමයා අපිට ඕන විදිහට ජීවත් වෙන්නේ නැත්නම් ලෙඩක්. මේ ළමයා සමාජයට ගිහින් මත්පැන් පානය කරලා අපිට ඕන විදිහට ජීවත් වෙන්නේ නැත්නම් එතන ඇති වෙන්නේ දුකක්. මේ විදිහට බලපුවාම අපිට පුළුවන් මේ නික්කම්මයට යන්න අපි තමන් විතරක් නම් පුළුවන්. නමුත් දැන් අපි ජීවත් වෙන සමාජයේ අපිට නෝනලා ඉන්නවා නැත්නම් ඊගවල් දරවල් මේවා තියෙනවා මේවා අවබෝධයෙන් අපි අතහැරගෙන අවබෝධයෙන් අතහැරගෙන ඒවා වෙනම කියලා හිතාගෙන අපිට පුළුවන් ද මේ නික්කම්මේට පැත්තට හැරෙන්න මම හැම වෙලෙම කල්පනා කරනවා ඒදී දැන් කාමයෙන් නිදලා ජීවත් වෙන නමුත් ඇත්තටම අපි දැන් කාමයේ නිදින්නේ කොහොමද කාමයේ දවසේ සිස්සෙම ඇලි ගලි අපි ජීවත් වෙන්නේ ඒ විදිහ අදහසක් තමයි මට ඇති වෙන්නේ මම වැඩි දෙයක් කියන සමාවෙන් තව ගොඩක් දේවල් කියන්න මේ තියෙනවා හැබැයි මේ මගේ අදහස හරියට මට කියාගන්නට මේ මගේ අවබෝධය මදි තාම මං හිතන්නේ තේරුම් ගන්න කියලා දෙනාට තේරුම් ගන්න චන්ද්‍ර මහත්මයා හොඳයි කොහොමද මහත්මයා ඔබට අවසරයි සත්‍යදීප් මහත්මිය කියලා දෙනානි මේ ඇත්තටම මට මේ අවස්ථාව කියන්න උනේ අර ඇත්තටම මේ අපි පු탁ජන භාවයේ සිටින තුරුම අපිට මේ කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අමාරුයි ඇත්තටම අපි මේ ධර්ම දේශනා ඇසීමෙන්ම අපි නුවණ වර්ධනය කරගන්නවා ඇත්තටම අර සුත්තාවදාන ප්‍රඥා කියලා තියෙන්නේ ඇත්තටම මේ ඇසීමෙන් මේ ටික ටික මේක ප්‍රහාණය කරගන්න තත්වයට මං හිතන්නේ අපේ හිත පත් වෙන ගතියක් වෙනවා කියලා. මොකද අපි නිතරම දැන් කාමයට තියෙන ප්‍රමාණය මේ දැන් ධර්ම දේශනා අහන්නමනේ දැන් මේ පිරිසගේ වමනාව තියෙන්නේ. අර වෙන දෙයකට හිත යොමු කරගන්න ප්‍රමාණි අඩුයි මම හිතන්නේ මම මේ ධර්ම සභාවේ ඉන්න හැමෝම දැන් මෙතෙන්ට ඒ අවස්ථාවට කොහොම හරි එකතු වෙනවයි. ඒ කියන්නේ විතරම ධුණ වර්ධනය කරගන්න ඒක මචන් ඉතාමත් වැදගත් කරු. මොකද නික්කම්මයේ පුරුදු කරන්න ඕන මේ හිමින් හිමින් මොකද හැම ගොඩක්ම මෙතන ඉන්න මේ පිරිස ඇත්තටම පෞල් ජීවිත කතා කරන දරුවෝ සමග ඉන්න පිරිසක් නිදි එතකොට ඒක සම්පූර්ණයෙන්ම කරන්න අමාරුයි. එහෙම තත්ත්වයක් තියෙනවා ඇත්තටම. මම හිතන්නේ ඒක එහෙම සම්පූර්ණයෙන්ම අතහරින්න බෑ. නමුත් ඒක අපිට අවාසිදායක තත්ත්වයක් තියෙනවා ඇත්තටම. මොකද මගේ අත්දැකීමක් තියෙනවා 2004 සුනාමිය වෙච්ච අවස්ථාවේ. මොකද අපේ ඔක්කොම දේවල් නැති වුණා. ගන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම ඒ අවස්ථාවේ නැති වෙච්ච මට වැඩිය මගේ දේවල් ගැන දුක් වෙච්ච පිරිස හිටියා. සමහර විට ඕක අල්ලලා ගන්න ඕක ඉවරයි කියලා කිව්වොත් මට බනින පිරිසකුත් හිටියා. ඇත්තටම මේ නික්කම්මේ පුරුදු කිරීම වාසි සහගත අවස්ථා ඇත්තටම තියෙන්නේ අපිට. ඒක තේරෙන්නේ අපි ධර්මයේ පුහුණු කිරීමෙන් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කොහොම කම ඔබතුමා බොම් පින්ගේ සඳ කතාවක් බුදු සරණයි සතිතුමානි මම සතිතුමානි වෙන්න තව සුදු දේශනා වේ තිත්‍ර කොටස් තියෙන නම් අපිට වෙන්න හොඳයි සම්මා සම්බුදු සරණයි මේ මාර්ගයේ කියා දුන් සිද්ධාර්ථ ගෞතම සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට අපි වඩාත් ලං වෙමු. උන්වහන්සේලා ඒ කියන්නේ එදා ඒ කතා කරපු දේවල්ම තමයි අද ප්‍රශ්නෙත් තියෙන සත්ව භාවයේ තියෙන පොදු භවයේ කියන. දැන් ඒ තපුස්ස ඒ ඇත්ත කියපු කතාව එයා අද මේ 2018 2000 කියන්නේ කැලෙන්ඩර් වසින්නේ නැත්නම් අවුරුදු 2560 ගානකට පස්සේ නැත්නම් 600 ඉතර පස්සේ මේ ඒ தත්තේම තමයි මනස කියන කියා තියෙන්නේ. ඒකේ තේරුම් ගත්තාම හරි. මේ ඊළඟට කියන්න හදන එක මම ධ්‍යාන ගැන කතාවට වඩා මේකේ තියෙන හොඳ කතාවක්. දැන් බුදුහාඳුරේ ඒ අර මේ හතරවෙනි ධ්‍යානෙට නේ තුන්වෙනි ධ්‍යානෙට එනවා. තුන්වෙනි ධ්‍යානෙට ඇවිල්ලා තුන්වෙනි ධ්‍යානෙ අපි දන්නවානේ උපේක්ෂා සම්පූර්ණ උපේක්ෂාව තියෙන ධ්‍යානෙට. උපෙක්ඛකෝ සතිමා සුඛි විහාරී කියන්නේ ඒත්තත්. මං කියන වචන තේනතෝට. මේක ටිකා ගැඹුරුයි හොඳද? හරි හොඳයි තේරුම් ගන්න හැට. එතකොට දෙහ හතරෙන් ධ්‍යානෙන් පස්සේ බෝසත් දැන් හිතනවා දැන් අපි කියන එකම මේ පහු කරගෙන ගිහිල්ලා දැන් ගොඩක් වෙලාවට අර අර කියපු කතාව හොඳයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට නැත්නම් බෝධිසත්වයන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ තෙන්න කලිනුත් ප්‍රතිපා ඉඹල වඳින්න වටිනවා ආපහු ගියේ නැහැ කියන කතාව. ඒක හොඳ දේවා. එතකොට තස්සමයන් ආනන්ද ඒතද හෝසි. අර හතරවෙනි ධ්‍යානෙටත් ආවට පස්සේ තුන්වෙනි ධ්‍යානෙන් පස්සේ එයා හිතනවා මම හතරවෙනි ධ්‍යානට යන්න ඕන. හතරවෙනි ධ්‍යානේ අපි දන්නා මොනවද තියෙන්නේ කියලා මොනවද ඒ ධ්‍යාන තත්ත්වය කියන්නේ සිද්ධාර්ථ ගියා නැත්නම් පටාචාර උප්පලවන්න එතෙන්ට ගියා කියන එක නෙවෙයි. මේ තියෙන ද මනෝ කියන එකක් මේ මේ භූත භාවයේ තුල තියෙනවානේ. මේ ගුලිය තුල තියෙන මනෝ කියන එක. ඒ මනෝ වලින් ඔය කියන જાති හැලුවාම අයින් කරාම ඉරේස් කරලා දැම්මහම ඒ තත්ත්වේ එන එන ගතිය. ඒක කොතන සමානයි එතකොට. එතකොට යන් එයා හිතනවා යන්නුනාහං සුකස්සජ පහනා දුක්ඛස්සජ පහනා. මේ සුඛ කියන தত্ত্বයයි දුඛ කියන විඳන தত্ত্বයයි දෙකම අයින් කළා. ඊයේ කෝටම් කලින් පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගම. මේ සෝමනස්ස දෝමනස්ස ඒක හොඳයි මේක නරකයි කියලා ලයික් ඩිස්ලයික් තින් ඒවා එන් විලා. ඒවා හැල්ලා ගිහිල්ලා. වෙන අදුක්ඛං අසුඛං. නොදුක් නොසුව දෙක එක සම්බන්ධ වෙන එක නොදුක් නොසුව කියලා කියන්නේ මම තීරණය කරන්නේ මේක සුඛද මේක දුකද කියන එක. නැතිව උපේක්ඛා සති පාරිශුද්ධි. උපේක්ෂා සතියත් එක්ක ආපු පාරිශුද්ධත්වයක් ඒකේ තියෙනවා. උපේක්ඛා සති පාරිශුද්ධියක් තියෙනතේ. දැන් ඒක මතක දෙන්න ඕන උපේක්ඛා සති පාරිශුද්ධිය කියන එක දැන් අර නික්කම්මෙන් වැටුනහම වේදනාවක් එනවා නම් ඒ සෝමනස්ස දෝමනස්ස දෙකෙන්ම අයින් වෙන්න ඕන. නික්කම්ම ඉන්නවා කියන සෝමනස්ස තියෙනවා නික්කම්මෙන් වැටුනහම දුම්මත වෙනවා. ඒක උපේක්ඛා සතියක් ඇතින් දෙන්න ඕන. මේක මේ මනසෙක් මේ මනෝ කියන භූත භාවී තියෙන අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වෙච්ච කමේ තියෙන හානියක් නේද කියලා හිතෙන්න ඕන. ඒක නිසා තමයි අර වැදගත් වෙන්නේ අර සති සම්පජඤ්ඤයත් එක්ක යන්නේ. අපි කියන ගත සති සම්පජඤ්ඤ සමාධිය කියන. ඒ හතරවෙනි ධ්‍යාන තත්ත්වය උඩ මනසේ අපි හිත මනසේ සිටිවිලි එක්ක ගිහිල්ලා ඉවර වෙලා දැන් මනස කතා කරන්න දේවල් නැහැ මනසට. මනස දැන් අඹගස් ගැන හිතන්නේ නැහැ. ওই දරුවෝ කෙල්ල කොල්ලෝ බැංකු ගිනුම් කාර් සේප්පු සපත්තු ටයි කැරට් අන්ස්ක්‍රීන් ඒව ගැන දැන් හිතන්නේ නැහැ. මේ ගොන් ඔළුව හරහා යන්නේ තාම ඕමනේ. යා කන්ඩිෂන් අයිස්ක්‍රීම් ෆෑන් හීටර් කාර් එක ලංකාව බෞද්ධ කොඩියේ සෑය බෝධිය හබ බුදුහාමුදුරුවෝ තේරවාද මහායාන වගේ අදහස් තම තාම තියෙන්නේ. දැන් ඒවා හෙලෙන්න ඕන ඩිංගෙ ඩිංගෙ. එතකොට බෝසත් උතුමාණන් හිතනවා සිද්ධාර්ථ ගෞතමයාණන් මේ වන්දනීය පුරුෂයාණන් හිතනවා තස්සමයන් ආනන්ද අදුක්කමසුකේ චිත්තන්න පත්තන්දති. තර උපේක්ෂාවේ සම්පූර්ණ ඉඳලා එයා ඇයි අදුක් දුක්ඛමසුඛේ තින්නේ නැත්තේ කියලා. අදුක්ඛමසුඛේ කියන එක අර උපේක්ෂාව කියන එක වගේ තත්ත්වයකට වඩා එහායි මෙහායි. මං ඒ කියන්නේ උපේක්ඛාව පව කරගෙන ගියාම ආයි දුක්ඛ මාසුකෙට එන්න පුළුවන්. මොකද තුන්වෙනි ධ්‍යානෙ උපේක්ඛකෝ සතිමාසුක විහාරි මේක තව ධර්මදාරයන්ගෙන් කතා කරලා අහගන්න ඕන දෙයක්. උපේක්ඛා සති පාරිශුද්ධින් චතුත්ථ ධ්‍යානං උපසම්පජ්ජ විහෙරෙයියන් කියලා හිතනවා. නමුත් මට ඒක වෙන්නේ ආනන්ද. එතකොට කියනොත් ඇයි මට එහෙම වුණේ නැත්ති කියලා හිතනවා. කෝනුකෝ හේතුකෝ පච්චයෝ. ඇයි හේතුව? මොකද්ද හේතුව? මොකද්ද පසුබිම? මේ මගේ හිත. දැන් මේ බෝසත් මහා ආයි කෝ කල්ප කෝටි ගණනකට මේ මනෝ එකක් ආයෙන්නේ නැහැ. මතක තියාගන්න. ලෝකෙ ඔක්කොටම වකුගඩු තියෙයි, ඔලු තියෙයි, හැඟවල් හැම තියෙයි සිද්ධාර්ථට වගේ. නමුත් ඒ බුදු මන එන්නේ, ඒ බුදු මනෝ එන්නේ. කිසනමයි වන්දනීයත්වයට උනේ අපිට. මහන්සියලාට නමස්කාර කරන්න උනේ ඒක බුදු ගුණේ හිතන්න හැමතිස්සෙම. යා කියන එතකොට අදුක්කමසු කේන චිත්තම් පක්ඛන්දති පසීදති. අර මේ කම්මේ නැ වගේම දැන් මේ අදුක්කමසු කේත. ඉන්නේ ඇත්තේ කියලා ආනන්ද හේතුණා. ඔන්න බුදු බණ එතකොට මට කිතාන. උපේක්ඛා සුඛේකෝ මේ ආදීනමෝ අදිත්තු මේ උපේක්ඛා සුඛේ තියෙන මේ වචන ඉච්චර හොඳ ආදීනමේ කියලා විතරක් අපි ඉන්ස පාටි අවාසී කියන්නේ. එතකොට අදුක්කම සුඛේට පල්ලෙහන් තම අසුක්කම උපේක්ඛා පහු කරගෙන ගිහිලා තම දුක්කම සුඛට එන්නේ. ඒක අර සෝම්නස දුම්නස දෙකතම ඒව ඉවර වෙලා තමයි මෙතෙන්ට එන්න ඕන අදුක්කමසුකේට. සෝම්නස දුම්නස ඉවර වෙච්ච තැන උපේක්ඛාවක් තියෙන්න පුළුවන් හැබැයි. උපේක්ඛාවෙ ඉන්න පුළුවන්. නමුත් අදුක්කමසුකේට අන්ත ඒක බහු කරන්න ඕන. උපේක්ඛාසුකේ මේ කෝ ආදීනෝ අදිත්තෝ සෝච මේ අබහුලීකතු. මට ඒකේ හරියට පිරුන්නේ මේ උපේක්ෂාව කියන එක එකත් ඇල්ලා ඉන්න පුළුවන්. අර නෙක්ඛම්මයට ඇල්ලා ඉන්නා වගේම කොච්චර දුර ගිහිල්ලාද බලන්න. දැන් අපි දැන් අර කිව්වේ නෙක්ඛම්මෙන් වැටුණහම අපිට තියෙන දුම්නස කියලා. ඒතර මේ උපේක්ෂාව ඒ ආදීන දකින්න දෙනවා කියලා. මේ මේ මේ කියනවා මම මේ වචනින් පාචන ඉහළම තත්ත්වයක් ඒතකොට මේ ඉහළම තත්ත්වයක් කියන්නේ අපිට හෙට අද ලබන්න පුළුවන් තත්ත්වයක්. හැබැයි ඒක අපිට අයිති නැති අපිට අයිති නැහැ. මට නෝනා ඉන්න මහත්තයා ඉන්න දරුවා ඉන්න ඕවන් වයනින් එක දැන් අපෙන් නතර වෙන්න ඕන. අදුක්කමසුකේ ආනිසංසෝ අනදිගතෝ මේ අදුක්කමසුකේ ඒ අදුක්ක මසුකයේ තම අර ගෞරවණීය උත්තමාවේ ධම්ම දින්නා කියලා දුන්න අපිට තැනකදී චුල්ල වේදල්ල සූත්‍රයේදී. ඒ එතෙන්ට එනකොට අවිද්‍යාව අයින් කරගන්නවා නම් සම්පූර්ණයෙන් හරියනයි. ඒතොර බෝධිසත්වයන් වහන්සේට කියන අදුක්ක මසුකේ ආනිසංසය මට තේරුම් ගියේ නෑ වෙනකොට. ඒකයි මේ මගේ හිත අදුක්ක මසුකේට යන්නේ නැතු පෙකාවේ ඇල්ලා ඉන්නේ. ඒකට යට හිතුණා උපේක්ඛා සුඛී ආදීන මේ දකින්න කියලා. දැන් බලන්නකො බෝසත් හිතනවා මේ උපේක්ඛා සුඛී ආදීන මේ දකින් දැකන් දැකලා අදුක්කම සුඛී ආනිසංස දැකලා ඒක මම වැඩි කරගන්න ඕන, ඒ පැති හිත දියුණු කරගන්න ඕන කියලා හිතනකොට අදුක්කම සුඛියට ආවා. එහෙම අදුක්කම සුඛයට ඇවිල්ලත් තස්සමහියං ආනන්ද මං තාම කෙටි කරනවද දැන් මේක. තස්සමහියං ආනන්ද ඉමිනා විහාරණ විහෙරතු. ඒ කියන්නේ අදුක්කම සුඛ විහෙරණේ ඉන්නකොට. ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානෙන් ඉන්නකොට. උපේක්ඛා සහගත සංඥා මනසිකාරා සමුදාචරන්ති. උපේක්ෂාවත් එක්ක මිශ්‍ර වෙච්ච සංඥා එක්ක එන මානසිකරණයක් සිද්ධ වෙනවා මනසේ ඇතුලේ. කතා කිරිල්ලක් නෙවෙයි හැබැයි. මොකද මනසේ කතා කිරිල්ල වචනගේ ගොඩ ගැහිල්ල රචනා ලිවිල්ල තහ දැන් නතර වෙලා. දෙවෙනි ධ්‍යානයෙන් කොට ඒකේ තස්ස මේ හෝති ආබාධු ඒක තම එතෙන්දි ඔන්න එතෙන්දි වැරද්ද එකයි මම මේ ආබාධි කියන වචනේ කි. උපේක්ඛා සහගත සංඥා මානසිකාර තම වැරද්ද නැත්නම් ආබාධයේ නික අර අදුක්කම සුකේට ඉඳ බැරි. ඒක හිතන්න ඕන කාරණයක් අදුක්කම සුකේ අර මේ ධම්ම දින්න උත්තමාවිය පූර්ණ ගෞරවයෙන් ප්‍රණිපාත කරලා ඒකත් ඉගෙනගෙන මේක හිතන්න ඕන කාරණයක් ඒ විසාක ධම්ම දින්නා ගැනත් කතන්දරය නික්කම්මේට හොඳයි අනාගාමි සත්‍යෙන්දල විසාක ගෙදර ගියාම ධම්ම දින්න වින්න වගේම ප්‍රේමිනී බින්දක් ඇටේට ඇවිල්ලා අත දුන්නම් පඩිය නගින්න මාලිකාට සිටු මාලිගයට අත ගැත්තේ නැහැ එතකොට කොච්චර වේදනාවක් දැනෙන්නද නමුත් දැනගත්ත මියා නරක තත්ත්වයට වෙන කෙනෙකුට ආදරය නිසා නෙවෙයි බුදුහාරෝ බලන්න ගිහලා මොකක් හරි වෙලා ඇති ඇයි කියලා ඇහුවා කැමකත් එක කාමරේ ආයෙත් දාගත්තේ නැහැ එකට කැම ගත්තේ නැහැ නමුත් යාගේ ආදරේ තියෙන මොකද කාම කෝප දෙකම නැති වෙලා නැතිනේ යාට තේන මෙච්චිත යාගේ තොට හැමිත් ඔබතුමාට විතරක්ද ඔය බුදුහාම කියන පුළුවන් ඇයි ගෑනු අපිට බැරිද කියලා පුළුවන් කියලා තොට මහණ වෙන්න ගියෙමයි තොට සත්‍ය අවබෝධය කරගත්ත ධම්ම දින්න විසාක ඇත්තට කලින් ඒව හොඳ කතන්දර හිතන්නට ඉන්සමී බෑ කියන එක මේ බැහැ කියන தත්ත්වය තේරුම් ගන්න එක හොඳයි කියලා මේ පුතු ජන එක්ස්කියුස් එකක් කරගන්න හොඳනේ අපි. අර සක්ති බබ්බ සූත්‍රය අපි ඉගෙන ගත්තේ. ඒවා ඉගෙන ගන්න ඕනේ ඒවා. ඒවා අහන තා බොහෝ දෙනෙක් ඉන්නවා බොහොම පින්. සමන් සිසලසට. ඉතින් එතකොට මේ බුදුහාමුදුරුවෝ කියනවා ඊට පස්සේ තමයි රූප ආයතන වලට යන්නේ මම අරූප ඥාන ගැන කියලා කියන්නේ අරූප ඥාන ගැන අපි කියන්නේ උන්නේ ඒ ඥාන වචනේ අපි අපිට කියෙවෙන්න ඉඩ තියෙන අපි අයින් කරමු අරූප ආයතන වලට ඒ අරූප සමාපත්ත වලට යන්න ඊට පස්සේ පුළුවන් වෙනවා අදුක්කම අසුඛයත් එක්ක ඉන්නවා ඉඳලා ඒකට යනවා අර ආකාසනන්තතනි කියලා. අපි ඒකට ආවින දැනට කතා කරන්න තියෙනවා නම් කතා කරමු ටිකක් ගැඹුරු තැනක් හිතන්න. ධම්ම දින්න උත්තමාවි විසාක ඇත්තට කියපු ඒ උතුමන්ට කියපු කතන්දරය ආගෙන ගන්න. බොහොම පින් බුදුසරණ අර කිව්වා වගේ කල්යාණ මිත්‍ර මිතුරියන් මේ ධර්මයේ ඇසීම අහන්නේ අපි චාර්ජ් වෙනා එතකොට අපි බැටරි චාර්ජ් වෙනවා අපි ආධ්‍යාත්මික ගමනේ තනි නෑ කියලා හිතනවා මේ අපි තන්ත ඔය පුරුෂ සේවනේ හොඳයි කියන්නේ ඒකයි නැත්නම් අපි හිතනවා මේක මං විතරයි කරන්නේ මං අතරමං වෙලා වගේ ඉතින් ලෝකෙම යන්නේ ඒක පැත්තෙන් මේ ප්‍රතිසෝතගාමී කිවි ඒක සමාධි මාසිනු අභ්‍යන්තර කෙලෙස් වශයෙන් ඒක එහෙමමයි ඒ නිසා අපිට පුළුවන් කියන හැගීම තියාගන්න ඕනේ ඒක තාම වටිනා තාම වටිනා එක කල්යාණ මිත්‍රයන් වහන්සේ ප්‍රමාණ පිං බුදු සරණයි සතිතුමානේ මම කැමති මොහන් මහත්තයාට වෙන්න මොහන් මහත්මයා තෙරුවන් සරණයි සතිතුමනි දලුවත මෙතුමනි කල්යාණ මිත්‍ර මිත්‍රයනි මම දන්නේ නැහැ මම මේ කියන කාරණාව එතුමන් දේශනාව ඉවර කරන්න කලින් කියන එකක්ද කියලා මේ කල්පනා කරේ අර අපි නික්කම්මේ ගැන කතා කරද්දී මුල ඉඳලා කාමය තනියෙන් කතා කරන එක පිළිබඳ ගැටලුවක් මට නිතරම හිතෙනවා මොකද මේ මොකද කාම ආශ්‍රවයට වඩා බලවත් කාරණා ටික අනිත් ඒවා නිසා බව අවිද්‍යාශව වල තියෙන බලවත්කම හන්ද මොකද අපි නිවැරදි කරගැනීමකින් තොරව කාමය ප්‍රහාණය කර ගන්න උත්සාහ කරන වෙලාවේදී අනාර්ය උදයන් වලට උනත් යොමු වෙලා අර ඔය කියන ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් කාමය දුකක් කාමය ඉතා පීඩාගෙන දෙන්නක් ඒක හරියම බියකරු පැත්ත දැකලා අර මේ සත්‍ය දෙතුමන් කිව්වා වගේ කාමය ඇතහැරලා ඊට පස්සේ ඊට වඩා සුවයක් තියෙන වෙනතනක් අල්ලගන්න මේ මම මොකද මම තාමත් පැනවිලා ඉන්නේ හින්දා මම උත්සාහ ගැනීමක් වගේ තැනක මම දන්නේ මේ දේශනා විතුකේ පහළ ඉතින් පස්සේ තියෙන කාරණා දි මේක නිරෝල් කරනවා ඇති තථාගතයන් වහන්සේ අනිවාර්යෙන්ම ඉතින් එතනදී ඒ සතිය පිළිටවගෙනම යන එක හොඳ නැද්ද කියලා ඉවර වෙලා ඒ කියන්නේ කාමයේ අතහරින්දී මම දැකලා තියෙන මම දන්නවා මම මොකද ඒ ධ්‍යාන වඩන බොහෝ සමහර කට්ටියට ඒ වගේ තියෙන ඒවට ඇල්ලිලා ඉන්න ඒ වගේ තියෙන අති අසීමිත සුවය හන්ද මොකද ඇත්තම ප්‍රථම ධ්‍යානයේ නිර්වාණයේ ගුණ 11ක් තියෙනවා. ඉතින් මේ ප්‍රථම ධ්‍යානයේට පත්‍යන්ත හරි බලවත් දැන් සිද්ධාර්ථ බෝධිසත්වයෝ වප්මගුල වෙලාවේ ආකාශයේ හිටියා. බලාගත් බැටගෙන ප්‍රථම ධ්‍යානයේ එච්චර බලවත් ධ්‍යාන ප්‍රථම ධ්‍යානය අපි හිතනවා මේ හිතන විදියට මේ සාමාන්‍ය කාරණාවක් කියලා. ඉතින් එච්චර බලවත් අවස්ථාවකට පත් මේ ඒවා වශී කරලා ගන්න ඕන දේවල්. ඒ වුණාට මම කල්පනා කරේ අර අපි අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ ආශ්‍රවක්ෂය පිණිසම නිසා අපේ අපිට ඕනේ මම නොපමවිතර තියෙන ස්වභාවය දකින්න ඕන හන්ද ඒක නිවැරදි කරගෙන යන්න බැරි කර දැන් මෙතනදී දැන් ඊළඟ දෙවෙනි කොටසේදී සත්‍ය දිට්ඨුමන් මෙතන මේ අර උපෙක්ඛා සති කියන වචනේ මගේ එක ටග් ගාලා එක හිතර මේ වුණා මොකද මේ සති කියන වචනේ පැහැදිලි කරද්දී මේ සතිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සීයමයි. තථාගතයන් වහන්සේ සතිය කියලා කොහේ හරි වචනේ පාවිච්චි කරලා තිනවා නම් ඒ වෙන දෙයක් නෙවෙයි. වෙන සිහියක් නෙවෙයි. මේ උපේක්ෂා පිළිබඳ සීහියක් නෙවෙයි. නෙකම් මේ පිළිබඳ සීහියක් නෙවෙයි. අදුක්කම සුඛය පිළිබඳ නෙවෙයි. චතුරාර්ය සත්‍ය පිළිබඳ කියන්නේ සකස් වෙන දුක. මේ සංඛාර දුක්ඛ නැත්තම් මේ සකස් වීම පිළිබඳ සීහිය. ඔය දෙක ඔය සීහිය නැති වුණොතින් අර භව විභව අවිද්‍යාව කියන මේ මොකද මේක මේ ඒව කඩාගෙන ඒවත් නොකරගෙන ගියොත් එහෙම භව විභව අවිද්‍යාව ඒ ආශ්‍රවයනුත් ක්‍රමයෙන් මේව කරගෙන ගියමු නැති වුණොත් එහෙම මේ එහෙම ඒ කියන්නේ කාමයේ විතරක් අපි සිංගියුලරි ටැකල් කරා කියලා වගේ මේ එහෙම එකක් නොවෙනවා ඇති මේක තථාගතයන් වහන්සේම කියන හන්ද මම හිතන්නේ ඊට පසු වෙද්දී එතන ඒක නිවැරදි වෙනවා ඇති මට එහෙම කාරණාවක් හිතුණා මම වැරදි නම් මට ක්ෂමා වෙන්න මම දන්නේ නැහැ මම ඉස්සරහට ජම්ප් කරාද කියලා හිතුණා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මම සත්‍යත්වයෙන් වෙන සත්‍යත්වයෙන් විශේෂ කාරණාවක් කියමු කරේ තුමා සම්බුද්ධ සරණයි ඒක කතා කළ යුත්තක් තමා මේ ධර්ම සාකච්ඡාවේදී සිදුවෙන දේ තමා අපේ සූත්‍රයේ අරගෙන ඒකේ තියෙන දේ මතු කරගන්න එක. ඒකයි මේ අපි නිකම්ම එකත් එක්ක ගිය එතකොට බුදුහාමුදුරුවෝ අර තපුසැත්තා කියපු එක පහු කරගෙන ගිහිල්ලා දැන් උන්වහන්සේ අන්තිමේදී නෙක්ඛම්මේ කියන්නේ අත්හරින්ද කියලා අන්තිමේදී නේව සංඥා නාසඤ්ඤාතෙත් අත්හරින්න ඒකටත් නෙක්ඛම්ම කරන්න කියනවා. ඒකයි මම කිව්වේ අර එක්සිට් ගන්න කියලා කියනවා කියලා. එතකොට සංඥා වේති තින නිරෝධේ යන කම්ම එක්සිට් ගන්න ඕන නෙක්ඛම්ම කරන්න ඕන. මේ එතකොට සංඥා වේදිත නිරෝධයට හිත නැඹුරින් නැත්තම් අර නිව සංඥා නාසඤ්ඤාතන කියන தත්ත්වයේ ඉතිනාදී මේ දැක්කේ නැහැ කියලා. එතකොට බුදුහාරේ தත්ත්වය දක්වා ගිහිල්ලා මේ ඊළඟට මාංශ කියනවා අපි දැන් කොච්චියක තම අනුපවට පදාව ඇවිල්ලා මේ හැමතිසේ මනුප පටිපදාවක් තියෙනවානේ. එතකොට දැන් මං කෙටි කරන්නම් මේක. ආනන්දහන්ට කියනවා අපි ඉගෙනගෙන තියෙනවා මේක ඉන්න ඇත්තෝ දැන් මේ ධර්ම සාකච්ඡාවේ ඉන්න ඇත්තෝ මේකට සම්බන්ධ වෙන ඔක්කොම ඒවාගෙන දන්නවා. ඒ නිසා මේවා මේ ග්‍රීක නෙවෙයි. ඊවතනේ සමහරට ග්‍රීක වගේ හිතුණා. ඒව නෙවෙයි අපි දන්නවා මේකේ ඊව අල්ලන්න පුළුවන් ගතියක් අපට තියෙනවා. ඒක හරි වාසි. බොහෝ පින්නර කල්යාණ මිත්‍රා කියගෙන කිව්වට. එතකොට ඊට පස්සේ ඔක්කොම ඔය නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙටත් ආදිවුවන් කියනවා. මම මේ වචනේ පාවිච්චි කරන්නේ අගෞරවිට නෙවෙයි හොඳ අපිට තේරුම් ගන්න. අපි එතෙන්ට ගිහිල්ලා හා දැන් හරි නිවසඤ්ඤා නාසඤ්ඤා කියන්නේ ඉතින් මේ මනෝක තියෙන දෙන දුක තේරුම් අරගෙන ඉතින් මනස කියන தත්ත්වයේ ඇති නැති தත්ත්වෙට ගියාම කොච්චර සුවයක් ඇද්ද ඒකත් අයින් කරනවා. ඊට පස්සේ බුදුහාම කියන ආනන්දහන්ට යාව කීවංච ආනන්ද අහං ආනන්ද ආනන්ද මේ ඉමා නව අනුපුබ්බ විහාර සමාපත්තියෝ න ඒවං අනුලෝම පටලෝමං සමාපජ්ජිම්පි උත්තහිම්පි. මට පුළුවන් වුණා මට බැරි ඒකෙත් එන්න බැරි වුණ තාක්කල් ඒ කියන්නේ අනුලෝම පටිලෝම වශයෙන් බුදුහාමට කියනවා මේ නේව සංඥා යතනෙන් මනෝ යනු මම මේ මනෝ කියන වචනේ කියන්නේ තේරුම් ගන්නතරන්ද ආකින්චඤ්ඤාත ඊට පස්සේ විඥානංචාත ඊට පස්සේ ආකාසානංචාත ඊට හතරවෙනි අදුක්කම සුඛී ඊට පස්සේ උපේක්ඛා ඊට පස්සේ පිතිසුක ඊට පස්සේ කාමච්ඡන්දට නම් ඒ යන්නත් ඉතර බාල වෙන්නේ නැහැ. නමුත් පළවෙනි විතක්ක ਵਿਚාර දක්වා යනවා. ආපෝ විතක්ක ਵਿਚාරේ ඉඳලා අවිත අවිතක්ක ਵਿਚාර පීටි ඊට පස්සේ උපේක්ඛා සති ඊට පස්සේ අදුක්කම සුඛ ආකාසානංචයතන විඥානංච තන අකින්චනේ නේ සංඥාතන. ඒ විදිහට අර අපි මේ තේරුම් ගන්න විතරයි කියන්නේ මේක මේ උළු යට ගන්න පපින්තුරි ඉනිමගේ උඩට ඒ උඩට යන පල්ලහැට යනවා වගේ කියලා හිතුවොත් එහෙම. එහෙම උඩට පල්ලහැට යමන්නේ නැහැ. නමුත් මේක තථාගතයන් වහන්සේට ඕනනම් පළවෙනි ධ්‍යානෙන් පස්සේ නිරෝධ සමාපත්තිය දක්වා තත්තරයෙන් යන්න පුළුවන්. ඒක මතක තියෙන්න ඕනේ. තත්තරෙන් තත්තර ඕනේ. එතකොට ආනන්දහන් කියනවා මේක එනතුරු සමාපජ්ජිම්පි උට්ඨහිම්පි සමා පද්ද ඒකද සමවදින්න පුළුවන් අනුලෝම පටලෝපහසේ නැගිටින්න පුළුවන්. ඒ වෙනතුරු මම මේ මුළු විශ්වයේ අනුත්තර සම්‍යක් සම්බෝධි අභිසම්බුද්ධයි කියලා මං හිතුවේ නැහැ කිව්වේ නැහැ කාටවත් කියලා. මේ අනුකුබ්බ විහාර සමාපත්තියට මේ විදිහට අනුලෝම පටලෝම වශයෙන් සමවදින්න පුළුවන් අපිට තේරුම් ගන්න වචන කියන්නේ සමාපජ්ජ නෙවෙන්න පුළුවන්. ඒකෙන් අයින් වෙන්න පුළුවන්. මනසේකින් ගලව ගන්න පුළුවන්. අර ඒක ඉන්නේ නැහැ. ඒ කියලා ඒක තේරුම් ගන්න උනාට පස්සේ තමයි මේ සදේවක ලෝකේ සමාර්ග සබ්‍රහ්මක කියන්නේ මුළු විශ්වෙම මේ ලෝක ධාතු දසහසී ලෝක ධාතුනේ තවත් කෝටි ප්‍රකෝටි ලෝක ධාතු වෙන බුද්ධ භාවය අර කුකුල් පැටිය විතර කටු එළියට කදානා වගේ පළමු අතාවට මේ කාල සීමාව තුළ බුද්ධ භාවය ලැබී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. ඒ නිසා බුදුහාම කියන්නේ ත්‍රිකම් මම කිවේ නෑ ඥානංච පනමේ දස්සනං උදපාදි. මට මේ ඥානය මේ දර්ශනේ පහළුණා ඊට පස්සේ. මේක නේද මේ මනෝ කියන தත්ත්වේ. මේක නේද මේ සසරත මේ සත්ත්ව භාවය බැඳලා තියෙන්නේ. ඇති දෙයක් නෑ බැලුවා. මට මේ සත්‍යී ඇතරත් ලකුකරු තියෙනවා මොලයක් තියෙනවා මුත්‍ර පද්ධතියක් තියෙනවා අපසසන පද්ධතියක් තියෙනවා ජීර්ණ පද්ධතියක් තියෙනවා යනාවනවා හමනාවනවා ඇස්කන්නාරි දාන පොත් කියවනවා කෑම කනවා නාන කාමට යනවා ඕක තමයි කවුරුත් මෙතන ඒක කවුරුත් කෙරෙන තත්ත්වය. ඒ නිසා මේ ශරීර සත්‍යය කියන එක අගේ ඇති දෙයක් නෙවෙයි. අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් ඒව දෙන උත්තේජනයක්. ඒවට අහු වෙන එක තමයි නිකම්මේ තයන්ද බැරි එකයි. ඉතින් අය පුරු ගුරුසුකම ඉස්සලා අයින් කර ගන්න පුළුවන්. ගොරෝසුකම ඉස්සලා අයින් කර ගන්නවා. අර යතුකටෙන් ලියක් ගන්නවා. ඊට පස්සේ ඒක මැදලා අපේ සුදු කිරීම තියෙනවා අන්තිමේදී. ඊට පස්සේ හදන පුටුව කඩනවා කිව්වම බඩු හදන්නේ නැහැ කියන ඒ වගේ. ඊට පස්සේ මේ පලංචේ පදින් පින්ද හදන්නේ නැහැ කියන කතාව. තසල් ප්‍රීරී තාගුවන් කියපේ උත්තමයන් වහන්සේ මෑතකදී නිතර කිව්වේ ඒකයි. අපිට තේරෙන පස්සේ පලංචේ පදින්චෙන්නේ නැහැ කියලා. එතම අහන එක හරි හොඳයි. තර අවසාන වශයෙන් ඒ කියපු ඒ කතා බිහිවෙමයි. නමුත් ධර්ම සාකච්ඡාවක් වෙනකොට අපි ඒ ඉද්දාට ඒ ගැන කතා කරන්නේ ඒ සූත්‍රයට අනුරූපමයි. නමුත් ඒ ගැන පසුබැස්මක් ඇති කරගන්න එපා. මේ සත්‍ය කියන එක පවත්වන්නේ ධම්මානුපස්සනායනකොට ඔය ඔක්කොම අහු වෙනවා. නමුත් බුදුහාර අනුපුබ්බ ප්‍රතිපදාවත් නිසා කය වේදනා චිත්ත බලනවා. එතකොට ධම්මත් බලනවා. නමුත් ධම්මානුපස්සනා එනවා කියනකොට බොජ්ජංග ඔක්කොමත් එක්ක එන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් එක්ක. එතකොට අනිවාර්යෙන් ඒක හිමම තම උපේක්ඛාව දැකීම කියන එක එකත් එක්කම ඉන්නේ. සම්මා සම්බුදු සරණයි. එතකොට හොඳ දේවල්ද කතා කරන්නේ කියන එක මේ හිතලා බලන්න. අනිත් පැයට උදව් මේ ධර්ම සාකච්ඡාද අපි කරන්නේ අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේ. ඕනෝන්ගේ වචන වලින් ඕනෝන් නැගිට්ටවෙනවා. අපි කවුරු සත්‍යයෝ. ඕනෝන් නැගිට්ටන්ට උඩ කාගේ හරි දුක් පීඩා අඩු කරන්න ඕන. මේ මම පොදුවේ කරන්නේ ඉල්ලීමන්නේ. නමුත් බොහෝ අය මේ ධර්ම සාකච්ඡා අහනවා. ඒකට උදව් කරන්නේ නෛෂ්කම්මින් යුතුව මහන දුසිමත් හමාරක් ඉන්නවා තව තැන්වල. ඒකට උදව්ව සංවිධායකයන්ටයි කියන මතක් කරන්නේ. සම්මා සම්බුදු සරණයි. කල්යාණ මිත්‍රුණාට පිං. අපි ධම්මේච්ච ශාස්ත්‍රඥ වහන්සේ නම් අපි ආදරේ පිරිනමු. අපේ භක්තිය පිරිනමු. අපේ ශ්‍රද්ධාව පිහිටුවාගත් ශාස්ත්‍රඥ මහන්සේ උතුම් අනිත් කණ්ඩායම් අවල් අමානෙට ලක් කරන් දෙපා කොයිම විදිහකින්වත්. නමුත් මහා භාග්‍යයක් තිබුණා අපේ හදවතුන් වහන්සේට පූජා කරන් ලැබීම සසර මහ පිණික්. සම්මා සම්බුදු සරණයි. වන්දනීය උත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේට සම්මා සම්බුදු සම්මාසයට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා. බුදු සරණයි. සද්ද සද්ද සද්ද සද්ද සර්වන්තර නැසත් තුමනි. දැන් කාටරි තව කිසියම් කාරණාවක් ප්‍රශ්නයක් කිසිමත් කරගන්න අපි අවස්ථාවක් නැතරේ. මේ වගේ වෙලාවක තමන් කැමති සූත්‍රයක් තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක කාටත් පහසුයි. විශේෂයෙන් කතා කරන්නාට පහසුයි වුණාම එතකොට ඒකන හේයක් හොයන්න පුළුවන් වෙනවා. ප්‍රසන්න. උත්සන්නයි කාටද අදහස ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. කලින් අර ප්‍රශ්නේදී සම්බන්ධ වුණා වගේ අර මේ අර නෙක්ඛම්මේ ප්‍රපාතයක් හැටියට දකින්නවා කියන එක ඉස්තරත් තිබුණා දැනුත් තියෙනවා වගේ තත්තම දැන් දන්නේ හුඟක් කියලාට. දැන් මම හිතන්නේ සම්දි ස්වාමීන් වහන්සේට අපේ සූත්‍රය කතා කරා. දේවතාව ඇවිල්ලා කියනවා ඇයි මේ නෙක්ඛම්මේ තෝරගත්තේ කියන එක. මේ කාමයේ තියෙන ආස්වාදයේ පැති තියෙන තරුණ කාලේ දැනුත් මම දකින්න තමයි මේ ඒ කාලෙත් ඒක තිබුණා. දැනුත් කවුරු හරි නෙක්ඛම්මේ පැත්තට යනකොට ඒක නිකම් අනිත් අය දකින්න ප්‍රපාතයක් හැටියට දකින්න දැකන මේ කල්‍යාණ සාමාන්‍ය මිත්‍රයෝ හරි කල්‍යාණ මිත්‍රයෝ කියලා කියන්න බෑ. සාමාන්‍ය මට මිත්‍රෝ පවුලේ ඥාතෙන් හරි ඒක දකින්න විදිය තියෙනවා. මේක මේ නෙක්ඛම්මය මේ ප්‍රපාතයක් හැටියට දැන්වා. ඒකම සමහර වෙලාවට ඒකට මේ බැහැගන්න එක්කනට මේක බාධාවක් වෙනවා වගේ එකක් තේරෙනවා. ඒ කරුණ නිසා දැන් මෙතන ඉන්න හුඟක් අය නම් ඒක දැන් ඒ මට්ටමේ නැහැ. ඒක මේ ප්‍රපාතයක් හැටියට දකින්න පිරිස නෙමෙයි ඉන්නේ. මම හිතන්නේ අර ඒ වගේ සූත්‍රයක් තෝරගන්න පුළුවන් නම් දලුවත් මහත්තයා හොඳයි කියලා හිතනවා. මේ නෙක්ඛම්මේ මේ තියෙන මේ වාසිය කියන්නේ කොහොමද ඒක දැන් ප්‍රකාර අපි දැන් ගැඹුරු දේවල් කතා කරත් අර නෙක්ඛම්මේ ප්‍රපාතයක් හැටියට නොදකින්න පුළුවන් කම ඇති කරගන්නේ කොහොමද කියන වගේ එක සූත්‍රයක් තෝරගන්න පුළුවන් නම් හොඳට ඉතින් හිතනවා තේරුම් ගන්න. මයි තෙරුවන් සරණයි ගුණ වර්ණ තෙරුවන් සරණයි. හොඳයි අපි එහෙමනම් අද දවසේ සාකච්ඡාව නිමා කරමු. ඉතින් අද දවසේ රසවත් සිසු දිනාට මම එක්වරක්මින් අලුතෙන් වගේ එකතු වෙච්ච කීප දෙනෙක්ගෙන් අපි එනවා මේ ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ඉදිරි සතියවල දිවිදා වැඩසටහන සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙන විදිහට සිඩ්නිලාවෙන් 10ට මේ දවසට වැඩි ප්‍රසන්න පටන් ගන්න. හොඳයි අපි මම එහෙනම් ඉතම ගෞරවයෙන් සත්‍යත්වයට වෙන්න සත්‍යත්වයෙන් අපි එහෙනම් අද දිනේ සාකච්ඡා නිමා කරමු. ඊළඟට සම්මා සම්බුදු සරණයි. මේ ධර්ම සාකච්ඡාවේදී අපි කෙනෙකු ගුරුවරයෙකු හැටියට තියාගන්නේ තථාගත ධර්මයට අනුව සිංහලයෙකු නොවී බෞද්ධයෙකු නොවී ස්ත්‍රීක නොවී පුරුෂයෙකු නොවී භික්ෂුවෙකු නොවී ගිහියෙකු නොවී ආර්ය ශ්‍රාවකයෙකු හැටියට ආර්ය ගවේෂණයක් පමණක් කරන්නටයි අපි අධිෂ්ඨාන කරගන්නේ. ඒ නිසා සමහර විට අපිට නොසු දේවලුත් ඇහින්දිද තියෙනවා. මේකේ මේ මාර්ගයේ අපි යමු කොහොම ඔක්කොම එකම වන්දනා ගමනක පිරිසක් ඒ නිසා සම්මා සම්බුදු සරණයි. කල්යාණ මිත්‍රණට පින් අපේ සිත් පිරිසිතී පිවිතුරුයි නිබලයි පිරිසිදු සිතින් කියන දැහැමි පැතුම් එවගේම අධිෂ්ඨාන ඉෂ්ට සිද්ධ වීම ඉඩකඩ වැඩි සහුඳ පැතුම් රසක් සේම අධිෂ්ඨාන සිත් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ ඒකාන්තව මෑණියන් කායික හා මානසික වශයෙන් සුවපත්ව ලබත්තා. පියානන්ද පරමෝ යපත්ම දකිත්තා. මේ පුණ්‍ය චේතනා සේම කුසල චේතනා බලවත් උපනිෂ්‍ර සම්පතක් වීමෙන් අපේ ඉදිරි දිවමක තවදුරටත් ආධ්‍යාත්මික වශයෙන් භාග්‍ය සම්පන්න වේවා. උතුම් කල්යාණ මිත්‍යන් මිතුරියන් පමණක්ම ලැබේවා. සුගති සම්පත්ම හිමි වේවා. අපි සසර සැලසුම් සහගත කරගන්නට අදිස්ථාන කරගනිමු. අපිට ඕන හැටියට භවයේ යනවා නම් යන්නට කම්ම බලට ඇදුම් කන්ට ඉඳ නොදී ඒ අදිස්ථානයේ හිමම් හිතේ තියාගෙන අපේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ක්‍රමයෙන් මොහුකුරා ගොස් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාර්ථ නිරාමිස සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛය නිබ්බානේ අවබෝධ වේවායි අදිස්ථාන කරමු. ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි. නිරෝගී සිරු රුම ලැබේවා. කල්යාණ මිත්‍රයන් වුණාට පින් තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා, වන්දනා වේවා. බුදු සරණයි. සාදු සාදු සාදු.